සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දේරකං සන්න තනූපලා සං සංලාපදේසින් පනමේ බිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං චරේ සුචරිතං නනන්දුච්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරං විච. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත මේ පින්වත් හැම දෙනාම අද මේ සන්ධ්‍යායාමයේහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ රැස් වෙලා ජීවිතයේහි අනුස්මරණීය පින්කමක් සිදු කරන අවස්ථාව. මේ හැම දෙනාගේම ජීවිතයට අර්ථයක් සිදු කරගන්න අවස්ථාව. අපේ ස්වාමින් වහන්සේලා සිහිපත් කළ පරිදි විශේෂයෙන්ම අද මේ පින්කම සිදු කරන්නේ මීට තුන් මාසයකට කලින් මිය ගිය සිල්වියා විජේතුංග ආදරණීය මෑණියන්ට එතුමියගේ සසර ජීවිතය සුවපත් වන්නට එතුමියට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් අවස්ථාවක මියගේ ඥාතීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට අපේ හිත කොයි ආකාරයෙන්ද පවත්වා ගන්න ඕනේ කියලා. ඒ මියගේ කෙනාගේ ළඟ තිබිච්ච යහපත් ගතිගුණ, ඒ වගේ මේ කෙනාගෙන් අපට සිදු වෙච්ච සේවය හිතවත්කම සිහිපත් කරලා එය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අද මේ සිහිපත් කරන සිල්වියා විජේතුංග මාතාව ගැන මේ බොහෝ දෙනෙක් හොඳින්ම දන්නවා. විශේෂයෙන්ම ඒ දියණිවරු දෙපළ මේ රටේ ණය හැටියට සංඥානෝනා මහත්මියත් අනෝමනෝනත් ඒ මෑණියන්ගේ ගුණ සිහිපත් කරමින් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් එතුමිය බොහෝ දෙනාට හොඳ මිතුරියක්, මවක්, සහෝදරියක් වශයෙන් හිටියා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට බොහොම හිතවත් මෑණි කෙනෙක් වගේ හිටියා. විහාර විහාරස්ථාන රැසක් එතුමිය ඇසුරු කළා. ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට බොහොම ගෞරවයෙන් ආදරෙන් ඇසුරු කළේ. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට විහාරස්ථානයකට ගියාම ඇතැම් විට කුඩාම ස්වාමින් වහන්සේලා ගැන තමයි වැඩිපුර අවධානයක් එතුමිය යොමු කළේ. ඒක අම්ම කෙනෙකුගේ තියෙන ලක්ෂණයක්. ඉතින් මේ මෑණියන්ගේ ජීවිතය දැස බලන විට අපට බොහෝ දේවල් අපේ ජීවිතයටත් ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එතුමිය ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම සීලාදී ගුණ දහම් සම්පූර්ණ කළා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතයේ මැනවින් සකසාගත්තු මාතාවක්. විහාරස්ථානයේ සිදු කෙරෙන සීල සමාදාන අවස්ථාවට සහභාගී වෙලා ඉතාම මැනවින් ධර්ම ශ්‍රවණය කරලා දහම් අවබෝධය ලබාගත්තු මෑණි කෙනෙක්. යතර විශේෂයෙන්ම ජීවිතයේ අවසාන කාලයේහි දරුවන්ගෙන් වෙන් වෙලා හුදකලාවම එතුමිය ආධ්‍යාත්මික ජීවිතය සඳහාම කැපවෙලා හිටියා. මේක ඉතාමත් වැදගත් ලක්ෂණයක්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇතැම් විට අම්මා කී කරුවක්ද කියලා හිතෙන්න පුළුවන් නේද? නමුත් පින්තුනි මේක තමයි පෙරදිග සම්ප්‍රදාය ලක්ෂණය. යම්කිසි කලක් තමන්ගේ යුතුයකම් කරලා ජීවිතය අවසාන කාලය වන විට ඒවගේ නිදහස් වෙනවා. මේක ඉතාම වැදගත් ලක්ෂණයක්. මේකෙන් තමයි අපි සසර ජීවිතය ගැන විශ්වාසයක් තියනවාද කියලා බලන්නේ. මරණය මතු ජීවිතයේ වඩාත්ම සාර්ථක කරගන්න අපි උත්සාහ කරනවාද කියලා බලන එක සලකුණක් මේක. ඇතැම් විට අපට අන්තිම මොහොත දක්වාම ඉන්න ගෙදරින් වෙන් වෙන්න බෑ. දරුවන්ගෙන් වෙන් වෙන්න බෑ. ඇතැම් විට දරුවන්ගෙන් වුණත් මොනබුරුමි නිවිරියන්ගෙන් වෙන් වෙන්න බෑ සමහර අයට. අපි හිතනවා අපි ආදරයට ඒ කරන්න කියලා. නමුත් මේනුතුනි මේ පිටපස්සේ තියෙන කෙලෙස් සමුදාය බැඳීම නීවරණ කියන එක සුළුපටු නැහැ. මෙන්න මේ බැඳීම් වලින් වෙන් වෙන්නට එතුමිය උත්සාහ කළා. ඒක එතුමියගේ ජීවිතයේ සුවිශේෂ ලක්ෂණයක් හැටියට අප දකිනවා. ඉතින් බෞද්ධයන් විදියට අපි දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නේ ඇත්තටම මේ ආත්ම භාවයේ අමර තාත්තට විතරක් නෙවෙයි අපි පින් අනුමෝදන් කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ඉතාම ගැඹුරින් ලෝකයේ දෙස බලපු දහමක්. බොහෝ දෙනා සලකන්නේ තමන්ගේ ළඟම ඥාතීන්ට. ඇතැම් විට මේ ආත්ම භාවයේ ඥාතීන්ට තමයි සලකන්නේ. මේ ආත්ම භාවයේ අමර තාත්තට තමයි සලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ අපේ මේ ආත්ම භාවයේ අමර තාත්තට විතරක් නෙවෙයි, මේට කලින් ආත්ම භාවවල අමර තාත්තට සලකන විදිය. අපි දාන ආදී පින්දහම් කරනවා නම්, සිල්වන්ත ජීවිත ගත කරනවා නම් අපේ මේ ආත්ම භාවයේ අමර තාත්ත විතරක් නෙවෙයි, කලින් ආත්ම භාවවල අමර තාත්තලත් සතුට වෙනවා කියලා සඳහන් කළා. ඇයි අපි කලින් ආත්ම භාවවල අමර තාත්තල සතුට කළ යුත්තේ? ඇයි ඒ යට අපි පින් අනුමෝදන් කළ යුත්තේ? පින්නතුනි ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පේනවා ඇත්තටම අපේ මේ ආත්ම භාවය අමර තාත්තලත් වඩා උදව් කළ තියෙන්නේ මීට කලින් ආත්ම භාවවල අමර තාත්තල. ඇයි එහෙම කියන්නේ? පින්නතුනි මේ ආත්ම භාවය අපි අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත් විඥානය දුර්වල විඥානයක් නම් උපතින්ම ඇස් දෙක අන්ධ වෙන්න තියෙන, උපතින්ම මන්දබුද්ධික වෙන්න, උපතින්ම ආබාධිත වෙන්න තිමිච්ච විඥානයක් නම් මෞකසේ බැසගත්තේ අපේ මේ ආත්ම භාවය අම්ම තාත්ත කොච්චර දක්ෂ වුණත් ඇතැම් විට කොයිතරම් ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාව දැනගෙන හිටියත් කොයිතරම් ධනෙ තිබුණත් ඒ අම්මට වෙනසක් කරන්න බෑ. ඒ අම්ම ඒ එන විඥානයට අදාළ රූපය බාර ගන්න වෙනවා. එතකොට මේ ආත්ම භාවය අම්මට ඒ විඥානය බාර දෙනකන් උදව් කළ තියෙන කවුද එහෙනම්? උදව් කළ තියෙන පින්තුනි ගියාත්ම භාවල අම්මල තාත්තලා. ඒ අය ඉතාම පරිස්සමෙන් අපේ විඥානය ආරක්ෂා කරලා මේ ආත්ම භාවය අම්මට බාර දෙන්නට උදව් කළ තියෙනවා. මේක පින්තුනි සරල දෙයක් නෙවෙයි. මෙන්න මේ එක්කම අපට සසරගතම අම්මල තාත්තට ගැන ලොකු අනුකම්පාවක්, ලොකු ගෞරවයක්, ආදරයක්, කෘතඥතාවයක් හටගන්නවා. එනිසාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි මේ සංසාරයේ සියලුම අම්මලාට උදව් කරන ක්‍රමය. ඒ ක්‍රමය තමයි අපි හැකිතාක දුරට හිත පිරිසුදු කරගන්නවා නම්, දාන ආදී පින් දහම් සිදු කරනවා නම්, ඒ පින්කම් ඒ අයට අනුමෝදන් කරනවා නම්, අන්න ඒක ඒ අතීතක අම්මලාටත් උදව්පකාර කරන ක්‍රමයේ හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් අන්නේ උතුම් දහමයි අප මේ ශ්‍රවණය කරන්නේ. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ වටිනාම භාග්‍ය සම්පන්න අවස්ථාව. අපේ දසවන් වලින් අපේ කන් දෙකෙන් අපි ගන්න ඉහළම ප්‍රයෝජනය උතුම්ම දේ විදියට බුදුහාම දේශනා කළේ සවනානුත්තරිය විදියට ධර්මශ්‍රවණය කිරීම. අපි අපේ කන් දෙකෙන් හුඟක් දේවල් අහලා තියෙන ජීවිතේ. ගෙදර දොරේ ඥාතින් එක කතා බහ කරනකොට අපි නොයෙක් දේවල් අහනවා. අපි පාසල් යනකොට අධ්‍යාපනය ලැබනකොට නොයෙක් දේවල් අපේ දේශවන වලින් අපි අහනවා. අපි ප්‍රවෘත්ති බලනව නේද? දේශපාලන සංවාද අහනවා. මේ බොහෝ දේවල් වලින් අපේ කන් දෙකට දේවල් අහනවා. බලන්න පිනුතුනි ඒ අහන දේවල් වලින් කොයිතරම් දෙයකින් අපේ හිත පිරිසිදු වෙනවද කියලා? කොයිතරම්නම් අපේ සිතේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවද කියලා? කොයිතරම්නම් දුරට අපේ හිතේ තියෙන රාග ద్వේෂ මොහ අඩු වෙනවද කියලා? ඇදැමිට තියෙන කෙලෙස් ටිකක් වැඩි වෙන එකයි ඒ දේවල් අහනකොට වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අට්ටිකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු විදිහට මුලින් ධම්ම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් සිත එකඟ කරගෙන බණහනවා නම් එක දිගටම තමන්ගේ සිතේ පහළ වෙන කුසල චේතනා සිත පිරිසිදු වෙනවා සිත නිවෙනවා. දැන් බලන්න මේ ඔබ ඉදිරිපිට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දකිනකොට උන්වහන්සේ සජීවීව හිතන අපිට අපේ ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් නම් උන්වහන්සේ සරණ ගියේ සරියොත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා සිහිපත් කරමින් මේ බණ අහන්න පුළුවන් නම් ඔබ මේ ඉන්න අවස්ථාවේ තැමැටි ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙනවා. බලන්න පින්වත්නි ඔබ නොයෙක්ෙදී උත්සවවලට සංග්‍රහවලට සහභාගී වෙනවා. ඒ අවස්ථාවේ ලබන සතුටයි මේ වෙලාවේ ලබන සතුටයි බලන්න ඔබ වෙනස බලන්න. ඔබට සින්දු ටිකක් අහලා රූප ටිකක් බලලා නැත්නම් කැම ටිකක් අහලා සතුට වෙන්න පුළුවන්. නමුත් ඒ ලබන සතුටත් මේ ලබන සතුටත් අතර වෙනස බලන්න. මේ ලබන සතුට ඔබට ජීවිතයේ ඕන වෙලාවක සිහිපත් කරලා නැවත ඒ සිද්ධියට ඇවිල්ලා ඔබට ඒ කුසලය සිහිපත් කරලා නැවත සිත දිනු කරගන්න පුළුවන්. හිතේ සතුට වැඩි කරගන්න පුළුවන්. කුසලයේ දිනු කරගන්න පුළුවන්. මේක තමයි පින්වතුනි ධර්මයෙන් ලැබෙන ලොකු මානසංශය අපට. බුදුඥාන වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ විද්‍යාව දිනු වීමත් එක්කම එන්න එන්නම ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත වෙන ධර්මයක්. මේ ධර්මයේ වටිනාකම අපට ඉතාම පැහැදිලි වර්තමාන ලෝකයේ තුල. උපතින් අබෞද්ධය තැමිට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ධර්මයේ පුහුණු කරන්නට ඒ ධර්මයෙන් උපරිම ප්‍රතිඵල රිසල්ට් එක ගන්න කොයිතරම් මහන්සි වෙනවාද කියලා ඔබ දැක්කොත් ඔබ දැනගත්තොත් අපට දැමිට අපි ගැනම දුක හිතේ. උපතින්ම වෙනත් ආගම්වල ඉපදෙච්ච අය කොයිතරම් ජීවිතයේ ධම වෙනුවෙන් කැප වෙලා තියෙනවද කියලා. ඔබ එංගලන්තයේ තියෙන අමරාවතී වැනි මොනස්ත්‍රියකට ගියොත් ඔබට පෙනෙයි කෙනෙක් මහාන වෙන්න කොයිතරම් කාලයක් කැප කරනවද කියලා. බටහිරින් ආපු අය යුරෝපෙන් ආපු අය අවුරුදු ගණන් ඒ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරමින් සුදුවත් හඳිමින් ඔබත් පිළිවෙත් කරමින් ඒ ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගන්නට කටයුතු කරනවා. අවුරුදු ගණන් ඉන්න වෙනවා ඒගොල්ලන්ට මේ භික්ෂු සම්ප්‍රදායට ඇතුළත් වෙන්න. ඇතැමිට පැවිදුණත් ඔබ සමදා වෙන තවත් කාලයක් එයට බලාගෙන ඉන්න වෙනවා. මේ තරම් ඉතාම දුෂ්කරතා මැද තමයි මේ ධහමට සමීප වෙන්න පුළුවන්කම තියෙන එක සරල දෙයක් නෙවෙයි. නමුත් එයයි ඒ කැපවීම කළා හරේ මේ ධහමට එන උපරිම උත්සාහයක් කරනවා. ඉතින් ඒ ධහම ශ්‍රවණය කරන් ලැබීම අපිට අපේ ජීවිතේ ලොකු භාගයක් කොට සලකන්න. මේක නිකන් සරලව ලැබෙන දෙයක් නෙවෙයි අපට. මේක පින්නතුනි සැහැල්ලුවෙන් හිතන්නට එපා. මේ ධර්ම ශ්‍රවණය කරන් ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබෙන්නේ සතර කලා වූ සුවිශේෂී කුසලයක පුණ්‍ය කර්මයක් විදියට ආනිසංසයක් විදියට. අදත් ඔබ දන්නවා ධම්මදිව බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච බුද්ධගයාව ගත්තොත් උන්වහන්සේ වැඩ සිටිය ජේතවනාරාමයේ ඒ වගේම උන්වහන්සේ ඉපදෙච්ච ලුම්බිනි ආදී ස්ථාන බැලුවොත් කී දෙනෙක් නම් මේ ධහම අහලා තියෙනවද කියලා අපට ඇතැමිට පුදුම හිතෙනවා. අදත් ඒ පරිසරයේ ඒ රටෙහි මිනිස්සු ධහමක් හරියට තේරුම් ගන්න බැරුව අවබෝධ කරගන්න බැරුව අදත් ඇතැමිට ඉර දිහාවට බලලා ඉරට වඳිනවා, හඳට වඳිනවා, මුහුදට වඳිනවා, උදේ පාන්දර ගඟට බැහැලා නානව සීතලෙන්. ඇතැමිට ඇඳුම් අයින් කළා නිගණ්ඨයන් විදියට අජවෘත ග්‍රෝවෘත රකින අයයි අදත් ධම්මදිව ඉන්නේ බොහෝ අය. අන්න එවැනි සමයක ඒ පරිසරයෙන් බොහෝ දුර හිටියත් ඔබ මෙවැනි බටහිර ලෝකයක ඉඳගෙන උනත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම කොයිතරම් ජීවිතයේ භාග්‍යයක්ද කියලා පින්නතුනි සලකන්නට. අද විශේෂයෙන්ම මනෝවිද්‍යාව වර්තමානයේ බටහිර මනෝවිද්‍යාව දිනු වෙච්ච සමයක අද ලෝකයේ ප්‍රධානතම රෝගයේ විදිහට සලකන්නේ කායික රෝග නෙවෙයි. අද මානසික රෝගයි බහුල වෙලා තියෙන්නේ. අද වෛද්‍යවරු උත්සාහ කරන්නේ කායික රෝගවලට ප්‍රතිකාර සොයන්නට වඩා මානසික රෝගවලින් නිදෙන්නට මොකද කරන්න ඕනේ කියන එක ගැනයි පරීක්ෂණ කරන්නේ. ගත වෙච්ච අවුරුදු 40 50 30 අඛණ්ඩව මනෝවෛද්‍යවරු උපදේශකවරු මනෝවෛද්‍ය විශේෂඥවරු උත්සාහ කළේ මනෝවිද්‍යාඥයන් උත්සාහ කළේ මේ මිනිස්යාට තියෙන මානසික ආතතියෙන් දුර වෙන්න ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මොකද කරන්න ඕනේ කියන එක ගැනයි ඔවුන් සාකච්ඡා කරමින් ඉන්නේ. ඔවුන් ප්‍රධාන වශයෙන් ට්‍රීට්මන්ට්ස් දෙකක් ඉදිරිපත් කරනවා. මානසික ආතතිය දුරු කරගන්නට ක්‍රමවේද දෙකක් ඔවුන් දේශනා කරනවා. මානසික ආතතිය කියන්නේ හිතේ කෙලෙස් තියෙන අවස්ථා, හිත දුකෙන් ඉන්න අවස්ථා. ඒ දුකෙන් ඉන්න අවස්ථාවට මොකද කරන්න ඕනේ කියන එක ගැන ඔවුන් අනාවරණය කළා තියෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් ක්‍රමවේද දෙකක් විස්තර කරනවා. මොනවද ඒ? ඒ තමයි එකක් තමයි මෛත්‍රී භාවනාව loving kindness එක. අපේ හිතට බොහෝ විට කෙලස් එන්නේ, හිත අපිරිසුදු වෙන්නේ, හිතේ අසහනය දුක වේදනා ඇති වෙන්නේ කොමක් නිසාද? අපි ළඟ මැසුරු කරන අය පිළිබඳව තියෙන අපේ අමනාපය නිසා. අන්නේ අමනාපය දුරු කරගන්න පුළුවන් නම් මෛත්‍රිය වඩලා අපට අපේ මානසික ආතතියේ සැලෙකුතු ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්. බලන්න පින්වතුනි මේ අය මේ සඳහන් කරන ක්‍රමවේදය මෙහෙම බටහිර මනෝවිද්‍යාඥයන් ට්‍රීට්මන්ට් එකක් විදියට loving kindness එක ප්‍රැක්ටිස් කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ වසර 2600කට කලින් ඉදිරිපත් කරනවා. යන්තං සංසම්පදං අවිසමෙච්ච යම් ශාන්ත පරියක් කැමති නම් මොකද කරන්න ඕනේ කියලා. සබ්බේ සත්තහ භවන්ත සුඛිතා සීල සත්ත්වෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා සඳහන් කරනවා. ඒක එකවරක් දෙවරක් නෙවෙයි. ඒක නිතර නිතරම වඩන්නට ඕන. වඩන වඩන අපේ ජීවිතවල සුවිසාල වෙනසක් වෙනවා. දෙවනි ක්‍රමවේදයේ විදිහට මොවුන් විස්තර කරන්නේ මානසික ආතතිය දුරු කරගන්නට සතිමත් බව mindfulness එක. අපේ සිත ගැන, අපේ කය ගැන අවධානය සිටීම. මේ වෙලාවේ අපේ කය කොහොමද තියෙන්නේ? මේ වෙලාවේ අපේ සිතේ තියෙන ස්වභාවය මොකක්ද කියලා අවධානය යොදීම. අඩුම වශයෙන් තමන් ඉන්න ඉරියව්ව ගැනවත් අවධානයෙන් ඉන්න ඕනේ මේ වෙලාවේ. මේ වෙලාවේ විතරක් නෙවෙයි හැම වෙලාවෙම ඉන්නට ඕන. දෙවෙනි කාරණය තමයි තමන්ගේ හිත ගැන අවධානයෙන් යොදීම. මේ වෙලාවේ හිතේ තියෙන්නේ ලෝභයක්ද නැත්නම් දන් දීමේ අදහසක්ද, දේශයක්ද නැත්නම් මෛත්‍රියද, මෝහයද නැත්නම් ප්‍රඥාවද කියන එක ගැන අවධානයෙන් ඉන්න. මෙතන තියෙනවා. පෙන්නුතුනේ මේ දෙක බුදුහාමර දේශනා කළේ උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ඒකායන වයන් වික්‍රමේ මග්ගව සත්තානා විසුද්ධියා සෝක පරිද්දමන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සන අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. සියලුම දුක් පීඩාවලින් නිදහස් වන ඒකායන මාවත විදිහට දේශනා කරන්නේ මොකද්ද? සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක. බලන්න පින්වතුනි බුදුහාඳුර වසර 2600කට කලින් අපට සියලුම අනාවරණය කළ අවසන්. බුදුදහමේ ප්‍රධාන සූත්‍ර කීපයක් ගත්තත් එක අතකින් මංගල සූත්‍රය. ලෝකේ කරන්න තියෙන හොඳ දේවල් ඔක්කොම මංගල සූත්‍රයේ තියෙනවා. අනිත් පැත්තෙන් කරණීයමෙත සූත්‍රය. ලෝකයේ සමාජ විද්‍යාවකින්, ආචාර විද්‍යාවකින් උගන්වනවා නම් යම්කිසි ආචාර ධර්ම පද්ධතියක් ethics කියලා දෙයක් තියෙනවා. ඒ ethics ටික ඔක්කොම බලාගෙන කරණීයමෙත සූත්‍රයෙන්. ආයි වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ. ඊළඟට මහා සතිපට්ඨාන සූත්‍රය. අපේ සම්පූර්ණ ජීවිතය පවත්වා ගත යුතු ක්‍රමවේදය, background එක, field එක, අපි ඉන්න ඕන field එක ගැන සම්පූර්ණ සතිපට්ඨාන සූත්‍රණේ කියනවා. මෙන්න මේ තුන හොඳට බලන්න. මොනවද? මංගල සූත්‍රයත්, කරණීයමෙත සූත්‍රයත්, සතිපට්ඨාන සූත්‍රයත්. මේ තුන අසුර කරත් පින්නොතුනේ අපේ ජීවිතයේ වඩාත් මාර්ථයක් ගන්නට පුළුවන්. ඒ වගේම බටහිර මනෝවිද්‍යාඥයන් පසුගිය දශකයකට වගේ කාලයකදී ඔවුන් සියලුම දෙනා එකතු වෙලා ඔවුන් සාකච්ඡා කළ අනාවරණයක් කළා. ලෝකයේ මිනිසුන්ගේ ඉහළම අභිලාෂයන් බලාපොරොත්තු මොනවද කියලා. highest goals මොනවද කියලා. ඔවුන් තීරණය කරනවා මිනිසුන් බලාපොරොත්තු වන ඉහළම දේවල් අතර ප්‍රධානම දෙයක් තමයි self realization කියන එක. ආත්ම අවබෝධය. මම කවුද කියලා තේරුම් ගන්න එක. ඔවුන ඔවුන තම තමන් කවුද කියලා තේරුම් ගන්න එක මිනිස්යාගේ බලාපොරොත්තුවක් කියලා. දෙවනි කාරණේ විදිහට දේශනා කරේ self fulfillment කියන එක. ඒ තමයි ආත්මය සම්පූර්ණ කර ගැනීම, ආත්ම පූර්ණය. ජීවිතය පරිපූර්ණ වෙන මොකද කරන්න ඕනේ කියන එක. ඊළඟ කාරණේ තමයි self actualization. ඒබ්‍රහම් මාස්ලෝ වැනි මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් කරනවා. ඔබ educational science එකේ ඉගෙනගෙන තියෙනවා නම් දන්නවා. මාස්ලෝ ඉදිරිපත් කරා පුද්ගලයෙකුගේ ඉහළම අභිලාෂය self actualization කියන එක. ආත්ම සාක්ෂාත් කරගන්න. පින්නතුණිය ආර්ථිකයෙන් සමෘද්ධිමත් වෙච්ච අය, අධ්‍යාපනයෙන් ඉහළට ගිහිපු අය අවසාන වශයෙන් මෙතෙන්ට ආයෙන්නේ. මොනවද? self realization, self fulfillment and self actualization. Buddhism has explained the way how we achieve these goals. The very first one is self-realization. Who I am. Our entire life is our body and mind. The nature of our life is that impermanence. Every moment this body changes and also our mind, every moment changes. This is the self-realization. දෙවෙනි එක තමයි self fulfillment. ආත්ම පූර්ණේ මොකද්ද? සන්තුට්ඨිය පරමං ධනං කියලා දේශනා කරනවා. තමා දැනට යම්කිසි මට්ටමක ඉන්නව නම් ඒ ඉන්න මට්ටමේ සතුටටපත් වීම. ඒකෙන් කියන්නේ අවද්‍යය ලෝපයන් එපා කියලා නෙමෙයි කියන්නේ. දැනට තමා රූප සම්පත්තියකින් ඉන්නව නම් ආර්ථික සමෘද්ධියකින් ඉන්නව නම් නැත්නම් තමන්ගේ ඥාතීන්ගෙන් අධ්‍යාපනයෙන් යම්කිසි දෙයකින් දැනට තමා ලැබෙච්ච දෙයක් තියෙනවා නම් අන්නේ ලැබෙච්ච දෙයින් අද දින සතුටු වෙන්නට ඕන. මේක තමයි බුදුදහමෙන් කියන්නේ. බොහෝ වෙලට අපි හිතන්නේ මොකද්ද? අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලානේ. ඒ හෙට දවසේ ලැබෙනවද? ඒ හෙට දවසේ පින්නතුනේ අර ශ්‍රී ලංකාවේ ගෙවල්වල කුඩා දරුවෝ ඉන්න නිවෙස්වල මහලේ ගහලා තියෙන බාලගිරි දෝසයට තියෙන අද නොවේ හෙට කියන අන්න ඒක වගේ කවදාවත් ඒ හෙට දවස එන්නේ නැහැ. අපි මරණ දවසෙත් හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අන්න එහෙනම් බුදුදහම කියන්නේ මොකද්ද? සතුටෙන් ඉන්න ඕන දවස අද දවස. ඒ අද දවස සතුටෙන් ඉන්නේ කොහොමද? මේ මොහොතේ ලැබපු සම්පත්තියකින් සතුටු වෙන්න. ඒ වගේ මේ හැම දවසක්ම උපරිම ලෙස තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඉන්න. හිතට එන රාග ද්වේෂ මොහකින් අපසල හැකිතාක් දුරට ආවම කරගෙන ඉන්න. මෙන්න මේක තමයි self fulfillment කියලා කියන්නේ. ඊළඟට self actualization ආත්ම සාක්ෂාත් කරන්නේ. ඉහළටම පත් වෙනවා නම් මොකද්ද පත් වෙන ඕන තියෙන தත්ත්වය? ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ඩිග්‍රිය, මාස්ටර් ඩිග්‍රිය, ඩොක්ටරේට් එක නැත්නම් ඔබේ රැකියාව නැත්නම් ඔබේ පොතේ ඔබ මුදල් ඉතුරු කරන් තියෙන ඉලක්කය ලක්ෂයද ලක්ෂ 10ද මිලියන 10ද මේ ඉලක්කය තමයි අපේ බොහෝ දේ තියෙන්නේ නේද? නමුත් වෙනොත් අද මෙතෙන්ට නෙවෙයි යන්නේ. අද ලෝකයේ බොහෝ දෙනෙක් යන්නේ ආධ්‍යාත්මික ඉලක්කයකට යන්නේ. මේ අපේ ඉන්නේ ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ ඉන්නේ ආධ්‍යාත්මික ලෝකෙක මේ ඉන්නේ. මීට කාලයකට ඉස්සෙල්ලා මිනිස්සු උත්සාහ කළේ මීට අවුරුදු 70කට 80කට වගේ ඉස්සෙල්ලා කෙනෙක් බලාපොරොත්තුවක් වුණේ ගුරුවරයෙක් වෙන්න. මීට අවුරුදු 40කට 50කට කලින් කෙනෙක්ගේ බලාපොරොත්තු වුණේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න. මීට අවුරුදු 20කට විතර ඉඳන් කෙනෙක්ගේ බලාපොරොත්තුව විද්‍යාඥයෙක් වෙන්න. ඊට පස්සේ ඊටත් වඩා කලමනාකරණය පැත්තෙන් ඉදිරියට ගියා. නමුත් මේ සියල්ලක්ම පසු කළාද? අද බලාපොරොත්තු එක අතකින් ડોක්ටරේට් එක ගන්න විතරක් නෙවෙයි. ඊට නොදෙවෙන විදියට ආධ්‍යාත්මිකව ඉහළම තලයට පත් වෙන කොහොමද කියන පරමාර්ථයට ළඟා වෙන්නටයි අද උත්සාහ කරන්නේ. අනේන් සායතමිට බටහිර සහ යුරෝපයේ ඉහළටම අධ්‍යාපනය දිනු වෙච්ච අය ඊළඟට භාවනා පැත්තට එනවා. මෙඩිටේෂන් පැත්තට එනවා. ඕන් ඊට පස්සේ ඒ තුළ අප්‍රමාදීව ඉහළම මට්ටමට ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධිස් ඇක්චුවලයිසේෂන් එක මොකක්ද? ඒ තමයි ඉහළම මට්ටමට අපේ සාක්ෂාත් කරගන්න පත් වෙනවා නම් වෙන්නට ඕන concentration and insight meditation. Our success completely depends on the duration of practicing concentration and insight meditation. Whenever we practice these qualities, nobody or nothing can disturb our peace of mind. අපට හොඳට එක කුසල අරමුණක ආනාපාන සති වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්. මෙන්න මේ භාවනා කමටහනක කොයිතරම් වේලාවක් තමා එක අරමුණක තියාගන්න දක්ෂද කියන කාරණය. ඊළඟට ඒ සමාධිමත් වෙච්ච හිතින් කොයිතරම්නම් දුරට අනිත්‍ය මෙනෙහි කරන්න වර්තමාන මොහොතේ හිත තියාගෙන කොයිතරම්නම් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරන්න දක්ෂද කියන කාරණය. මෙන්න මෙතනින් තමයි පිනතුනි සැබෑ විමුක්තිය බුදුදහමේ සඳහන් කරන්නේ. මෙතෙන්දී අපි බාහිර කිසිම දෙයකින් යැපෙන්නේ නැහැ. අපේ ඥාතීන් පිළිබඳවත් වෙනත් කෙනෙක් පිළිබඳවත් තබා වැඩි දෙයක් තියා අපේ ශරීරය ගැනවත් ඒ ශරීරය වෙනස් වෙද්දී අපි දුකටපත් වෙන්නේ නැහැ. අද අපි අද අපට ඇතැමිට තනියම ඉන්න පුළුවන්. දැන් ඉස්සර නම් පාළුවේ කියලා කියනවනේ කවුරු හරි කතා කරන්න හිට ඕනේ කියලා. දැන් එහෙම කවුරුත් ඕනේ වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් ඉන්ටර්නෙට් එක තියෙනවා නම්, හෑන්ඩ් ෆෝන් එක තියෙනවා නම්, ලැප්ටොප් එක තියෙනවා නම්, ඉතින් කිසිම පාළුවක් නෑ ඕන කාලයක් ඉඳී. නමුත් වෙනුතුන මේක නෙමෙයි දක්ෂතාවය. මෙන්න මේ උපකරණ ටික අයින් කරපු වෙලාවේදී අපට කොයි තරම්නම් මානසිකව හුදකලා වෙච්ච වෙලාවේදී තනියම ඉන්න වෙලාවේදී කොයි තරම්නම් සතුටෙන් ඉන්න දක්ෂද කියන කාරණය මතයි අපට අපේ සතුට තීරණය වෙන්නේ. ඇයි ඒකට හේතුව? මේ තියෙන විදුලි බලය කොයි වෙලේ යන හිටියද දන්නේ නැහැ. මේ තියෙන ඉන්ටර්නෙට් එක කොයි වෙලේ නැති වේද දන්නේ නැහැ. ඇතැමිට ලෝක යුද්ධයක් ඇවිල්ලා, ඇතැමිට වෙනත් ග්‍රහ ලෝකයකින් උල්කාපාතයක් වැනි දේවල් පාත් වෙලා, කොයි මොහොතේ අපට අපේ ගෙදර වතුර නැතුව, විදුලිය නැතුව කරවලේ ඉන්න වේද කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි පිනොතුනි. අද මිනිසුන තියෙන ප්‍රශ්නය විදුලියවත්, ඉන්ටර්නෙට් එකවත්, ආහාර පානවත් නෙවෙයි. අද ලෝකයේ බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නේ මොකක් සඳහාද? ඔක්සිජන් ටික ගන්න බැරුව, හුස්ම ගන්න බැරුවයි අද ඉල්ලන්නේ. හුස්ම ටික දෙන්න කියලා ඉල්ලන්නේ. අද අතේ තියෙන හෑන්ඩ් ෆෝන් එක විසිකල්ලා අද හුස්ම ගන්න වෙරදරන සමාජයක ඔබත් මාත් මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ හුස්ම රැල්ල නිවන් මඟක් කරගන්න මාර්ගයයි ආනාපානසති භාවනාවෙන් අපට දේශනා කරන්නේ. පින්නුතිනේ වෙනි උත්තරීතර දහමක් කරා යන්නට මාර්ගය සම්පූර්ණ බුදුදහම තුල විග්‍රහ කරලා තියෙනවා. මේ අවසානෙට කියනවන කාරණා ටිකක් මම මුලින් කිව්වේ. ඉතාලම ගැඹුරු කාරණා ටිකක් කිව්වද කියලා පින්නුතුන් බය වෙලා ඉන්නවද දන්නේ නැහැ. පින්නුතුනේ මුලින්දම සරල කාරණා ටිකක් අපි සාකච්ඡා කරන්න ඕන. ඉතාලම සරල කාරණාව ඉඳන් ගැඹුරටම යනකම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඕනෑම කෙනෙකුට ඕනෑම මට්ටමකින් තමන්ගේ බුද්ධියේ පමණට, උත්සාහයේ පමණට තමන්ට යම්කිසි කරුණ ටිකක් ග්‍රහණය කරගන්න පුළුවන්. මේ ගුණධර්ම ආරම්භක ලක්ෂණයක් විදිහට සැලකන්නේ කළගුණ සැලකීම. Gratitude. Gratitude is one of the main qualities that Buddha explained in our spiritual path. මෙන්න මේ කෘතවේදීත්වය කියන එක තියෙනවා නම් ඒ කෙනාගේ අනිත් ගුණාංග ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. අපේ අම්මට තාත්තට සලකන්නට, අපට උදව් කරපු අයට සලකන්නට විතරක් නෙවෙයි, විශේෂයෙන් ලෝකයේ අද වැඩිපුරම ගරු කරන්නේ කාටද? අද ලෝකයේ වැඩිපුරම ගරු කරන්නේ දාර්ශනිකයන්ට. සැබෑ දර්ශනයක් ඉදිරිපත් කරපු, විශේෂයෙන් මානසික ආතතිය දුරු කරගන්නට මඟ පෙන්වන ආධ්‍යාත්මික ගුරුන්ටයි අද ලෝකෙ හුඟක්ම ගරු කරන්නේ. ඇතැමිට ඔවුන්ගේ වියුස්ලා YouTube එකේ හැම ඇතැමිට මිලියන ගණන් ඉන්නේ. පින්නතුනි අද ගරු කරන්නේ මේ ඇයට. මෙන්න මේ ගමන් මගේදී කළගුණ සැලකීමේ තමත් වැදගත් සාධකයක් වෙනවා. ඒ කළගුණ සැලකීමෙන් ආරම්භ කරන ගමන් මග ඊට පස්සේ අපේ ළඟ තියෙන ඕන ගුණාංගය තමයි දන් දීම කියන කාරණේ. ජෙනරොසිටි කියන එක. ඔබට හිතෙන්න පුළුවන් ඔබ හොඳට දන් දෙන කෙනෙක් කියලා නේද? මෙතන පින දුන්නේ එහෙම තමයි. නිරන්තරයෙන්ම දානය දෙන අය දෑත සෝදගෙන ඉන්නේ දන් දෙන්න. නමුත් පිනුතුනේ දානය ඉතාම ඉහළ මට්ටමේ ආනිසංස සිදුවන ආකාරයට අපි දෙන්නට ඕන. ඒක සරල දෙයක් නෙවෙයි. ඉතාම නුවණින් ඒ දානය දෙද්දී තමන්ගේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩුවෙන විදියට දෙන්නට ඕන. දානය දෙනකොට කල්පනා කරන්න දීලිවරලා මගේ කොයිතරම් දුරට තෘෂ්ණාව අඩු වුණාද, මාන්නේ අඩු වුණාද, මගේ සක්කාය දිට්ඨිය සෙල්ෆ් වියු එක කොච්චර අඩු වුණාද වැඩි වුණාද කියලා දානෙන් පස්සේ බලන්න. මෙන්න මේක තමයි නිර්ණායකය, අපි ඇත්තටම දානෙන් සාර්ථක වුණාද කියන කාරණේ. මෙන්න මේ දානෙන් පස්සේ ඊළඟ පියවර යන්නේ කොතෙන්ටද? ධර්ම ශ්‍රවණයට, දහම වෙත නැඹුරු වෙනවා. දානේ අපි ඇත්තටම ප්‍රැක්ටිස් කරා නම් අපට ඒත් එක්කම ඊළඟට හම්බෙන්න ඕන හොඳම කල්යාණ මිත්‍රයෝ. හොඳටම දහම විග්‍රහ කරන අය තමයි අපට දානය තුලින් ඊළඟට හම්බෙන පියවර. ඇතැම් විට අපි දානය දෙනවා කල්යාණ මිතුර හම්බෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි දානය දීලා බලාපොරොත්තු වෙන කීර්තිය, හාමුදුරන්ගෙන් බණ නෙමෙයි බලාපොරොත්තු වෙන ගුණයි බලාපොරොත්තු වෙන, බණ කතා නෙමෙයි බලාපොරොත්තු වෙන ගුණ කතා නෑ බලාපොරොත්තු වෙන. එහෙම හිටියොත් අපේ දානේ නිසි පරමාර්ථයෙන් නෙවෙයි අපි දානය දුන්නේ, අපට නියම කල්යාණ මිතුරන් හමු වෙන්නේ. ඇතමිට හොඳට දාන දෙනවා. බණ කියන වෙලාවේ බණ අහන සූදානම් නැහැ. මොකක් හරි වැඩක් කරන එක එන අයට සංග්‍රහ කරනවා. වෙන ලෝකෙක වැඩ. අර දානෙන් පස්සේ තියෙන ඉහෙළම රිසල්ට් එක ගන්න අපට උත්සාහයක් නැහැ, උනන්දුවක් නැහැ. දානෙන් පස්සේ ලැබෙන ඊළඟ ඉහෙළම රිසල්ට් එක තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අන්නේකින් ප්‍රයෝජන ගන්නට ඕන. අන්නේකින් ප්‍රයෝජන ගන්නකොටම අපේ ආධ්‍යාත්මික ලෝකය විවර වෙනවා, ඕපන් වෙනවා. අපි ආයුතු ගමන් මග අපට පේනවා. අපි ආශ්‍රය කරන්නේ සැබෑ කල්යාණ මිත්‍රයන් නම් ඔවුන් අපට විස්තර කරනවා අපේ ජීවිතයේ පරමාර්ථය මොකද්ද වෙන්න ඕනේ කියලා. අපේ ජීවිතයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕන මොකද්ද? දිනෙන් දින සතුට වැඩි වෙන්නට ඕන. අපි හැමදේම කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙයි. හොඳට කල්පනා කරලා බලන්න පිනුතුනි, මේ ආපු ගමන් මගේදී ඔබට එන්නෙම සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා. අවංකව කල්පනා කරලා බලන්න. සතුට වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. ඇතැම්මිට තමන්ගේ දරුවෝ ටික ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඇතැම්මිට ඔබේ ව්‍යාපාරය, රැකියාව, ඔබේ ධනය, ඔබට තියෙන ලොකු ගෙදර මේව ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඒවත් සතුට වෙන ක්‍රම තමයි පින්නතුනි. ඇතැම්මිට ඔබේ රූප සම්පත්තිය, ලස්සන ශරීර දේස බලලා කොතරනම් සතුට වෙන ඇද නේද? ඒවත් සතුට වෙන ක්‍රම තමයි පින්නතුනි. නමුත් ඒ සතුට කවදාවත් එන්නේ වැඩි වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි ඥාතීන්ගෙන් සතුට වුණා නම් ඒ ඥාතීන් ටිකෙන් ටික කවදා හරි අපෙන් ඈත් වෙනවා. වැඩිහිටි ආච්චිල සීල නැති වෙනවා. අම්මල තාත්තල ටිකෙන් ටික අපට අහිමි වෙනවා. අපේ සහෝදර සහෝදරයන් මිය යනවා. විතරක් නෙවෙයි ඇතැමිට අපේ දරුවොත් මිය යනවා. දැන් මෙතනත් තියෙනවනේ ඒ වගේ දුක් විඳින අයනේ. ලොකුව බලාපොරොත්තු තියාගෙන දරුවෝ හදපු අය තමන්ගේ ඇස් දෙක පිටදීම දරුවාගේ මරණය දකින්නට ඒ දරුවාට පින්කම් කළ පින් අනුමෝදන් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේක යථාර්ථය පිනතුනි. ඊළඟට ඇතැමිට අපි අපේ රැකියාවෙන් සතුට වෙන්න පුළුවන්. ඒ රැකියාව අපිට හැමදාම නැහැ. කවද හරි දවසක ඒ රැකියාවෙන් අපි විස්රාම යනවා. අපේ දරුවන්ගෙන් අපි සතුට වෙන්න පුළුවන්. ඒ දරුවා අපට වඩා කාලයක් ජීවත් වුණත් හැමදාම දරුවා අපේ ළඟ නැහැ. ඒ දරුවන්ගේ කවදාහරි නිදහස් වෙන වෙනවා. ඒගොල්ලන් වෙනත් අයට අයිති වෙනවා. ඇතැම්මිට දරුවන් බොහොම ආදරෙන් ආරක්ෂා කරනවා. දුවක් නම් හුඟක් හොඳින් ආරක්ෂා කරනවා නේද? හැබැයි ටික කලකදී ඔබට වෙනත් කෙනෙකුට යව පවරලා දෙන්න වෙනවා. ඔබ කැමැත්තෙන් මේක කරන අකමැත්තෙන් නෙවෙයි. ඇතැම්මිට පරක්කු නොදී මේ දේ කරන්නට වෙනත් කෙනෙකුට පවරා දෙන්නට ඇතැමිට ඔබට තියෙන ධනය ටික ඔක්කොමත් එක්ක හරි මේ දුව දෙන්නයි බලන්නේ. අර මුලදී කෙනෙකුට බලන්නවත් දුන්නේ නේද? තමන්ගේ ළඟම තියාගෙන හිටිය කෙනා පස්සේ කොහොම හරි කෙනෙකුට බාර දෙන්නයි බලන්නේ තමන් මැරෙන කලින්. කෙනෙකුට මේක තමයි යථාර්ථය. මේක වරදක් නෙවෙයි. මේක තමයි ජීවිතයේ ස්වභාවය. එතකොට බලන්න අපි සතුට හඳා පවතින්නේ අපේ දරුවන්ගේ මත නම් අවසානයේ අපට සතුට වැඩි වෙනවාද කියලා බලන්න. ඒ වගේම අපේ ශරීරය ගැන නම් අපි සතුට වෙන්නේ හැමදාම අපේ ශරීරය එක වගේ තියනවද? ඒ ශරීරය ටිකෙන් ටික වියපත් වෙනවා, දුර්වල වෙනවා, ලෙඩ වෙනවා. අන්න ඒ දේ තුලින් අපට අවසානයේදී දුකයි එන්නේ. අපි අවසාන සතුට අපේ ශරීරෙම පවත්වා ගත්තනම් ඒ ශරීරෙම අපට දුක බවට පත් වෙනවා. අපි බලාපොරොත්තු තියාගෙන හිටිය අපේ ධනය පිළිබඳව නම් ඒ ධනෙන් කවදා හරි දවසක අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අන්තිමට අපේ ශරීරුණුත් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. එහෙනම් පින්නතුනි, අද අප ජීවිතයේ අවසාන ඉලක්කය අපේ අද self actualization එක කියන එක දරුවන්ගේ අධ්‍යාපනය, තමන්ගේ ධනය, නැත්නම් තමන්ගේ රැකියාව කියලා හිතාගෙන හිටියොත් අවසානයේ දුකටපත් වෙන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි, තමන් ඇතමිට තමා ලබා තියෙන අධ්‍යාපනයෙන් බොහොම ආඩම්බරයට පත්වල ඉන්නවා. මට මේ වගේ උපාධියක් තියෙනවා, මේ වගේ සබ්ජෙක්ට් එකේ මම තීසිස් එකක් කළා, ડોක්ටරේට් එකක් කියා කියලා සතුට වෙනවනේ. අද පින්නතුනි, අපි අද මේ අවුරුද්දේ ડોක්ටරේට් එක කරනකොට ඇතමිට මාසයක් යනකොට අපි කරපු ෆීල්ඩ් එකේ රිසර්ච් හුඟක් වෙනස් වෙලා, එක්ස්පෙරිමන්ට් වෙනස් වෙලා, ඩිස්කවරිස් වෙනස් වෙලා. මේක යථාර්ථය. මේ කිසිම දෙයකින් අපට මාන්නයට පත්වෙලා අවසාන සතුටට පත්වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ලෝකයේ තුල සාර්ථක කරගන්න විදිය බුදුහමෝ දේශනා කළා. මේ ලෝකයේ බුදුදහමෙන් බැහැර කරන්නේ මේ ලෝකයේ සාර්ථක කරගන්න ක්‍රමය තමයි සිංහල වද සූත්‍රය දේශනා කරන්නේ. දරුවන්ට හොඳ උගන්වන්න සිප්පන් සික්ඛාපෙන්ති දායජ්ජම් පටිපජ්ජද දරුවන්ට ධනය දෙන්න මේ දේවල් කරන්න කියලා බුදුදහමේ කියලා තියෙනවා එපා කියලා නැහැ. ඒ විතරක් නෙවෙයි ස්වාමි භාර්යාවන්ට හොඳට සලකන්නට අම්මට තාත්තට සලකන්නට ගුරුවරුන්ට සලකන්නට පූජනීය උතුමන්ට සලකන විදිය මේ සියල්ලම සඳහන් කරලා තියෙන පිනතුණි. ගෙදර ස්වාමි භාර්යාවන් නම් කොහොමද ස්වාමි පුරුෂයා භාර්යාවට සලකන්නේ? ගෙදර ඉසුරුමත් බව පවරන්න ගෙදර අධිපති බව තමන්ගේ භාර්යාවට පවරන්න බාර දෙන්න කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ බිරිඳ භාර්යාව ඇඳුම් පැනදුම් වලට කනකර ආභරණ වලට කැමති නම් ඒවත් දෙන්න කියලා කියනවා. එහෙනම් ගෙදර මහත්තයෙක් කෙනෙක්ගේ මේව නොලැබෙනවා නම් මොකක්ද එහෙනම් හේතුව? එහෙනම් බුදුදහම මහත්තය හරියට අහලා නැහැ. එහෙනම් ඉක්මනට මහත්තයට බණහන්න කියලා කියන්නේ. පින්නතුනි දෙන්නටම නොනා මහත්මියගේ ගුණක් කියලා තියෙන මොනවද කරන්න ඕනේ කියලා. ඒ වගේම දරුවට දරුවා හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් අකීකරු නම් ඒකට හේතුව මොකද්ද? දරුවා හරියට බුදුදහම දන්නේ නැහැ කියන එක. අන්න ඒ නිසා පින්නතුනි හැම මට්ටමකදීම අපේ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා විශේෂයෙන්ම සිංහල වද සූත්‍රයේ. ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් පාලනය කරන කාලේ එක්තරා ඉංග්‍රීසි ජාතික කෙනෙක් ශ්‍රී ලාංකික කාන්තාවක් විවාහ කරගෙන තියෙනවා. මේ කාන්තාව මේ ස්වාමි පුරුෂයාට හරියට හොඳට සලකනලු ස්වාමි භක්තියි. මේ ඉංග්‍රීසි ජාතික මේ ස්වාමි පුරුෂයා පුදුමයට පත් වෙලා තියෙනවා. මේ කාන්තාවක් මේ තරම්නම් පතිභක්තියෙන් ස්වාමි භක්තියෙන් සලකනවා නේද කියලා. ඔහු අහලා තියෙනවා මොකද්ද මේකට හේතුව කියලා. ඔහු කියලා තියන්නේ අපේ ආගමේ සිංහල වාද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය අපිට කියලා තියෙනවා ස්වාමි පුරුෂයාට සලකන ඕන ක්‍රමය කොහොමද කියලා. අන්න ඒකෙන් මම ඉගෙන ගත්තා කියලා තියෙනවා. පින්නතුන ඔබ විශ්වාස කරනද පසු කාලිනව මේ සිංහල වාද සූත්‍රයේ පළවෙනි වතාවට ඉංග්‍රීසි භාෂාවට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන මේ ස්වාමි පුරුෂයා. මේ වගේ තත්වයක් බුදුදහම තුළ විස්තර කරද්දී අපට අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න විදිය ඉතාම පැහැදිලිව ධර්මයේ තුර පැහැදිලි කරලා තියෙනවා. එතනින් නොනවති ඒ යුතුයකම් සිද්ධ කරලා අධ්‍යාපනයේ ආර්ථිකය සාර්ථක කරගන්න ගමන් ඊළඟට ටිකෙන් ටික අපේ ආධ්‍යාත්මික ලෝකෙට පිවිසෙන බුදුහමන දේශනා කරනවා. දානය ප්‍රගුණ කරන්න, පරිත්‍යාගය පුරුදු කළා, හිතේ සතුට ඇති කරගන්න. ඒ නිසා තමයි කියන්නේ දන් දෙන කෙනා උදාරෝ ප්‍රීතියක් විඳිනවායි කියලා. ඊළඟට දානෙන් නොනවති ටිකෙන් ටික තමාගේ සිල්වන්ත බව ඇති කරගන්න, කායික වාචික සංවරය ඇති කරගන්න. අපට දානෙන් විතරක් සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපට ඊළඟට අපේ හිතේ සතුට වැඩි වෙන නම් හැකිතාක් දුරට තමන්ගේ ජීවිතේ පසුතැවිලි අඩු වෙන්නට ඕන. අපි කරපු කියපු දේවල් වලින් අපට පස්සේ ඒ ගැන හිතනකොට දුක් වෙන අවස්ථා අඩු වෙන්නට ඕන. එහෙනම් මොකද කරන්නට ඕන? අපේ කය සහ වචනය සංවර කරගන්නට ඕන. සරලව කියනවා නම් අපේ කට පරිස්සම් කරන් ඉන්න ඕන. ඇතැමිට දරුවන්ටත් එපා වෙන දෙමාපියෝ මේ කතා කරන දේවල් අද. ඒ නිසා දරුවන්ගෙන් ඥාතීන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධාන දේ තමයි තමන්ගේ භාෂාව හොඳට හසුරවන තමා දක්ෂ වෙන්නට ඕන. සම්මා වාචා කියන්නේ මේකයි. සම්මා වාචාව නිකන් මැදදී හොඳ වෙන්න බෑ වෙනතුනි. සම්මා වාචාව ඇති වෙන නම් මොකද තියෙනවද? සම්මා සංකප්ප තියෙනවද? හොඳ සංකල්පන තියෙනට ඕන. සම්මා සංකල්ප ඇති වෙන නම් මොකද කරන්න ඕන? සම්මා දිට්ඨිය තියෙනවද? හොඳ දැක්මක් තියෙන කෙනාට තමයි ඔහුගේ හිත පිරිසිදු වෙලා ඔහුගේ වචනයෙන් හොඳ වචන කතා වෙන්නේ. මේ සිල්වන්ත බව කොච්චර වටිනවද කියලා බලන්න පින්නතුනි. අපි ඇසුරු කරන කෙනෙක් මේ බුදුදහමෙන් දේශනා කරපු පංචශීලයෙන් අඩුම ගානේ එකක් හොඳට රකින්නවා කියලා අපි දැක්කොත් අපි දන්නවා නම් කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා. ඒ බොරු කියන්නේ නැහැ කියන කෙනා ගැන අපට කොච්චර විශ්වාසනීයත්වයක් ඇති වෙනවද? අද ලෝකයේ පින්නතුනි කෙනෙක් ගැන විශ්වාස කරන අමාරුම දේ තමයි මේ බොරුව කියන එක. සාමාන්‍ය දිනදා බොරුව විතරක් නෙවෙයි ප්‍රවෘත්ති කීම දක්වාම මේ බොරුව යනවා. ලෝකේ මිනිස්සුන්ට හිතාගන්න වෙන කවුද ඇත්ත කියන්නේ කියලා. කවුරු ගැනද විශ්වාසය තියන්නේ කියලා බැරි මට්ටමට මේ බොරුව ව්‍යාප්ත වෙලා තියෙනවා. බුදුදහමේ මූලික ගුණාංගයේ විදිහට සීලයේ පළවෙනි පියවර විදිහට සලකන්නේ මොකද්ද? සත්‍යවාදී වීම. බුදුදහමේ ඊටාම ලස්සන විග්‍රහයක් වෙනවා ඇටාගේ උපමාවක්. ඇටෙක් යුද්ධයකට ගියහම ඇටා යුද්ධයේදී කටයුතු කරන්නේ ඒ තමන්ගේ ස්වාමිය කැමති විදිහට ජයග්‍රහණය කරා යනවා. ඒ ජයග්‍රහණය කරා යන වෙලාවේදී ඔහු තමන්ගේ ඉදිරියට එන සියලුම ප්‍රහාරවලට මුහුණ දෙනවා. ඊතල පහරාවක් වෙනත් ප්‍රහාරයක්වත් ඔහු සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යනවා. ඔහුගේ කරමතින තමන්ගේ ස්වාමි පුරුෂ ආරක්ෂා කරන යුද්ධය ජයග්‍රහණය කරා. ඔහුගේ අතපය ගැන බලාපොරොත්තුවක් නැහැ. ඔහුගේ ශරීර අනිත් අවයව ගැන බලාපොරොත්තුවක් නැහැ. ඔහුගේ ඇස් දෙක උනත් ඔහු පරිත්‍යාග කරන සෝදානම්. නමුත් ඔහු එකක් ආරක්ෂා කරනවා. මොකක්ද ඒ? ඒ තමයි හොඬවැල. හොඬවැල කටේ දාගෙන ඉන්නේ. හොඬවැල එළියට ගන්න නැහැ. ඇයි ඒකට හේතුව? ඇතාට තියෙන වටිනාම අවයවය හොඬවැල. අන්නේ හොඬවැලේ ආරක්ෂා කරමින් තමයි ඇතා මේ සියලුම ප්‍රහාරවලට මුහුණ දෙන්නේ. හොඬවැලේ ළිට ගන්න. හැබැයි යම් කිසි වෙලාවක හොඬවැලේ ළිට ගන්නවා. ගන්න අනිත් සියලුම දේවල් වලින් ඔහුට සෑහීමකට පත් වෙන්න බැරි වුණොත් ජීවිතේ අවසාන වතාවට ගන්න ආයුධය තමයි හොඬවැල. හොඬවැලේ ළියට අරන් ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ හොඬවැලින් ප්‍රහාරයට සූදානම් වෙනකොටම ඔහුගේ ස්වාමිය දන්නවා දැන් යුද්ධය අවසාන භාගය යන්නේ කියලා. ආයුහොත් නැති වෙන දෙයක් නෑ. මෙන්න මේ උපමාව බුදුදහමේ දේශනා කරන්නේ මොකටද? මේක දේශනා කරන්නේ මේ බොරුව කියන කාරණයට. යම්කිසි කෙනෙක් ජීවිතය තුළ බොරු වෙන්න ජීවත් වෙන්නේ බොරු කියනවා නම් ඒ කෙනාගේ අනිත් ගුණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එකයි කියන්නේ. මේක සරල දෙයක් නෙවෙයි පින්තුනි. මෙන්න මෙතනින් ආරම්භ කරන ආධ්‍යාත්මික ගුණාංග ටික අපි ඊට පස්සේ අපි සොරකම් කිරීමෙන් බලකිනවා. බලන්න මේ ගුණාංග දෙකක් අපි රැක්කා. බොරු කීම සහ සොරකම් කිරීම කියන මේ දෙකෙන් සිල්පද දෙකක් අපි ආරක්ෂා කරගත් අපේ ජීවිතයේ කොයිතරම් පරිවර්තනයක් වේවිද? දැන් බලන්න කවුරු හරි අපි අලුත් කෙනෙක් ආශ්‍රය කරනකොට අපි එයා ගැන දන්න වෙනත් අපේ හිතවත් කෙනෙක් කියනවා නම් අපි එයා ගැන විස්තර අහනවා කලින් නේද? අපි මොකක්ද අහන්නේ එයා ගැන? ඒ පුද්ගලයා හොරබොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ නේද? හොරබොරු නැති කෙනෙක්ද එයා කියලා අහන්නේ. දැන් අපේ ස්ථානයකට, සේවා ස්ථානයකට, අපේ කඩේට, අපේ බිස්නස් එකට කවුරු හරි සම්බන්ධ කරගන්න ඔබ කැමති නම් ඔබ බලන්නේ පණින් ලක්ෂණ දෙක මේ දෙක. හොරබරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. ඔහු සතු මරණමද කියලා අහන්නේ. ඔහු මත්පැන් බොනවද කියලා අහන්නේ. ඒ වහනේ පස්සේ. පළමුවෙන්ම අහන්නේ මේ ලක්ෂණ දෙක හොරබරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික තව ඒවත් බලාපොරොත්තු වෙනවා. මත්පැන් පානින කරන නම් තවත් හොඳයි. කාමවරු දහ හැසිරෙන්නේ නැත්නම් තවත් හොඳයි. මෙහෙම මේ මිනිස් ගුණාංගට ඉලියනකට බලාපොරොත්තු වෙනවා. දෙනොතනි බලන්න මේ සිල්පද දෙකක් ආරක්ෂා කරාම කොයි තරම් අපේ ජීවිතේට වටිනාකමක් ලැබෙනවද? දෙනොතනි මේ පංචශීලෙම අපි ආරක්ෂා කරුවොත් අපේ ජීවිතේ කොච්චර වටිනවද? කොයි තරම් අපි වටින පුද්ගලෙක් වෙනවද? ඕනම තැනක අපට නිර්භයව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නේද අපට? මේ සිල්වන්ත බවම අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා. අන්නේ නිසා පින්නතුනි මේ සිල්වන්ත ජීවිතය ගැන බුදුදහමේ නිතර නිතර අවධාරණය කළ තියෙනවා. කායික වාචික සංවරය අපි ඇති කරගත්තනම් ඒ ඇති කරගත්තු පමණට තමන්ට අනිත් අයගෙන් එන දෝෂ ආරෝපණ වලින් මිදෙන්නට මේ සමාජයේ ගෞරවාන්විතව ජීවත් වෙන්නටත් ඒක තමන්ට හේතුවක් වෙනවා. ලෝකෙ අනිත් අයවට ප්‍රශංසා නොකරත් ගෞරව නොකරත් තමන්ට තමන් ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඇතැම්ට කලකදී අඩුපාඩුම් සිදුනා වෙන්න පුළුවන්. නමුත් තේරුම් ආපු ගමන් ඉඳලම මේ වැරදි වලින් අපි නිදහස් වෙන උත්සාහ කරන්න ඕන. සිල්වන්ත භාවයෙන් ටිකෙන් ටික ඉදිරියට ගිහිල්ලා ඊට පස්සේ මේ තැනත්තා තමන්ගේ ජීවිතේ වඩාත්ම ආධ්‍යාත්මික පැත්තට යොමු කරගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි තැනත්තා ටිකෙන් ටික සිහිය නුවණ දිනු කරනවා. හිතේ සමත අරමුණක් දිනු කරගන්නවා. ජීවිතේ කරපු හොඳ දේවල් සිහිපත් කරගන්නවා. දාන මෙවසෙන් ටිකක් කමක් කරලා තියෙනවා නම් ඒ දානය දීපු වෙලාවේ විතරක් නෙවෙයි කපස්සේ අපට දානානි සංස විදියට නැත්නම් චාගානුසති භාවනාවක් විදියට වඩන්න පුළුවන්. මෙතන බොහෝ පින්නතුන් ඉන්නවා. ලෙඩ්ඩුට උපස්ථාන කරන පින්නතුන් ඉන්නවා. ඒ වගේම අනිත්‍යයට ආහාර පාන ආදීන් සංග්‍රහ කරන පින්නතුන් ඉන්නවා. දරුවන්ට උගන්වන පින්නතුන් ඉන්නවා. නොයෙක් විදිහේ දැහැමි රැකියා කරන පින්නතුන් තමයි මෙතන ඉන්නේ. ඔබ ඒ සේවය තුළද ඔබ කලාව පරිත්‍යාගෙන් සියපත් කරන්න. අන්න ඒක පින්නතුනේ භාවනාවක් වෙනවා. ඔබේ දෑතෙන් දීපු දානයන් සියපත් කරන්න. ඔබ ලෙඩොන්ට අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කරපු ආකාරය නැවත නැවත සිහි කරන්න. මේක සමත භාවනාවක්. හිත පිරිසුදු කරගැනීමේ භාවනා ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතනින් නොනවතී පින්නතුනි අපිට ටික ටික ගිහිලා අපට මෛත්‍රිය භාවනා වඩන්න පුළුවන්. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන් නම් ඒ දිනු කිරීමේ ප්‍රතිඵල විදිහට පින්නතුනි අපට දවසට වැඩිපුර වාර ගානක් අපේ හිත සතුටෙන් පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි ඒකට හේතුව අපිට අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් හිතට එන ප්‍රමාණයෙන් එනම අඩු වෙනවා. අපේ හිතේ තියෙන ලස්සන නැති වෙන්නේ බොහෝ විට අනිත් අයගේ අඩුපාඩුකම් ගැන සිහිපත් කරන්න ගිහිල්ලා. නමුත් කෙනෙක් මෛත්‍රී සහගත ලෝකෙ දෙස බලන හුරු වුණොත් ඔහුට පේනවා කලක් යද්දී මේ ලෝකෙ මේනේ පිටස්තරය නෙවෙයි අපේමයි නේද කියලා මතක් වෙනවා. ඔහු මේ මෛත්‍රිය වඩනකොට නිකන් නෙවෙයි ඔහුට කම්මසකතා ඥානෙ දිනු වෙනවා. මේ සසර ආපු ගමනේදී තමන්ට අම්ම නොවෙච්ච තාත්ත නොවෙච්ච දූ දරුවන් නොවෙච්ච සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසිම කෙනෙක් මිනිසයන් අතර විතරක් නෙවෙයි මේ තිරිසංගත සත්ව අතරවත් නැහැ පින්නතුනි. මේ අනුකම්පා වෙන විට පුදුම විදිහේ මෛත්‍රියක් කරුණාවක් ලෝකේ කෙරෙනවා. අපිට ලෝභකම් කරන්න බෑ එතකොට පින්නතුනි. අපිට කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න බෑ. කෙනෙක් ළඟදී අපිට මාන්නයක් ඇති කරගන්න බෑ. වෙනත් කෙනෙක් දිනනොත් අපි කොහොමද ඊර්ෂ්‍යා කරන්නේ? මගේම දරුවෙක්, ඔබේම දරුවෙක් වගේ කියලා අනිත් අය හිතනවා නම් ඒ හිතන වෙලාවේදී අපිට මාන්නයක් ඇති කරගන්න පුළුවන්ද? ඔබට දැඩි ලෝභයක් ඇති කරගන්න පුළුවන්ද? ඔබට රාගයක් ඇති කරගන්න පුළුවන්ද? වෙනතුනේ බලෙන්වත් ඇති කරගන්න බෑ අපට. ඒ මට්ටමට තමන්ගේ හිත දිනු වෙනවා මේත් එක්ක. මේක තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගෙහි දිනුවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එක සුළු මොහොතක් හරි එක සමත අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ වගේ කුසල අරමුණක හිත එකතෙන් කරගෙන ඉන්න තමන් දක්ෂ වුණොත් අන්න ඒ සමාධිමත් වෙච්ච සිතින් ලැබෙන සතුට, මානසික සුවය, ආධ්‍යාත්මික සතුට මේ මුළු කාම ලෝකෙම තියෙන සියලුම සතුටට වඩා ඉහළයි කියලා. කාම ලෝකය කියන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය ලෝකයයි. මනුෂ්‍ය ලෝකේ ලබන තියෙනවා නම් ඉහළම සැපත තමයි සක්විති රජ පදවිය. අන්න ඊටත් වඩා දිව්‍ය ලෝකේ ලබනවා නම් ලබන්නේ ඉහළම සතුට මොකද්ද? ඉහළම පදවිය. ඒ තමයි ශක්‍ර දේවේන්ද්‍ර පදවිය. මෙන්න මේ දෙකෙන්ම ලබන සතුටට වඩා ඉහළ සුවයක් විඳින්න පුළුවන්. ටික වේලාවක් හරි එක අරමුණක කුසල අරමුණක තමා හිත තියාගන්නට දක්ෂ වෙනවා. මේක තමයි ස්කිල් එක කියලා කියන්නේ. මේක තමයි සැබෑ දක්ෂතාවය කියලා අපි කියන්නේ. මෙතනින් නොනවතී පින්නතුනේ තවත් අපි ඉදිරියට යනවා. මෙන්න මේ කාලපරාසය ටිකෙන් ටික වැඩි කරගන්නවා. වැඩි කරන්න පින්නතුනේ හිතන්න එපා මේක ඇස් දෙක පියාගෙන විතරක් කරන භාවනාවක් කියලා. මේක අපේ ජීවිතයට සාමාන්‍යකරණය වෙනවා. වෙනද අපි ගෙදර කෑමට ගොයනකොට, රැකරක්ෂා කරනකොට, පාර යනකොට මුළු ලෝකෙම දේවල් හිතේට අපි ගියේ. මේ ආධ්‍යාත්මික ගමන් මගට පිවිසෙච්ච කෙනා පින්නතුනි කලක් යනකොට මොකද වෙන්නේ? ඔහු දැන් වැඩ කටයුතු කරන්නේ භාවනා කරමින්. වෙනද නිකන් ගෙදර කෑමට ගොයපු කෙනා, වෙනද නොයෙක් දේවල් හිත හිත පාරේ ගමන් කරපු කෙනා දැන් ගමන් කරන්නේ මෛත්‍රී භාවනා වඩමින්, බුදුගුණ භාවනා වඩමින්, ආනාපාන සතිය වඩමින්. මේ හැම භාවනාවකටම පින්නතුනි අපට වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ අපේ ජීවිතේට ප්‍රැක්ටිස් කරනවා නම් අපේ ජීවිතේට වටිනාකම දෙන්නේ මෙන්න මේත් එක්ක. අපේ ජීවිතේ වටින්නේ පින්නතුනි අපි ලබපු අධ්‍යාපනයවත්, අපි පාවිච්චි කරන වාහනයවත්, අපේ ගෙදරවත්, අපේ දරුවන්ගේ අධ්‍යාපනයවත් නෙවෙයි. අපට සැබෑවටම වටින්නේ අපි මේ මොහොතේ ඉන්න මානසික ස්වභාවය. ඔබ කොයිතරම් වටිනා වාහනයක ඇවිල්ලා හිටියත් ඔබ කොයි වාහනයෙන් ආවද කියලා දැන් අපි දන්නේ නැහැ. අපිට ඒ වාහනේ පේන්නවත් නැහැ. ඔබේ දරුවන් කවුද කියලා අපි දන්නේත් නැහැ. ඔබේ ගෙදර කොච්චර ලොකුද? ඉඩම කොච්චර ලොකුද? ඔබට කොච්චර උපාධි තියෙනවද? ඒක කවුරුත් අනිත්‍ය ගන්නෑ. ඇතැමිට අපි හිතන් ඉනවා මට මෙච්චර උපාධි තියෙනවා මම මේ රැකියාව කරන්න මට අනිත්‍ය ගරු කරන්න ඕන කියලා. ඇතැමිට මතක් වෙනකොට හොඳට කඳක් කෙලින් වෙනව නේද? එහෙම වෙනව නේද? ඒක තමයි ස්වභාවය. නමුත් පින්නතුනේ ඒක අපි අපේ පුද්ගලික අදාළ දෙයක්. ඒක නෙවෙයි ඇත්තටම අපේ සතුට අපේ දියුණුව තීරණය කරන සාධකය. අපේ දියුණුව තීරණය කරන සාධකය අපේ හිත. අපේ වටිනාකම තීරණය කරන සාධකය අපි කොයිතරම් ඉහළ මට්ටමෙන් හිතනවාද කියන කාරණේ. කොයි මට්ටමෙන් හිතනවාද කොච්චර ඉහළ මට්ටමෙන් හිතනවාද කියන එක තීරණය වන එක පැත්තකින් අපේ හිතේ කොයිතරම් දුරට ලෝභය සහ ద్వේෂය greed and anger මෙන්න මේ දෙක කොච්චර දුරට තමා අඩු කරගෙන ඉන කෙනෙක්ද? නැත්නම් අනිත් කෙනෙක් කෙරෙහි පරිත්‍යාගයක් කරන්නට නැත්නම් අනිත් කෙනා කෙරෙහි මෙත්සිත වඩන්නට කොයිතරම් අපේ සිත හුරු කරගෙන තියනවාද කියන කාරණේයි ආරම්භක පියවරේදී අපේ වටිනාකම තීරණය වෙන්නේ. ඒ වටිනාකම මත තමයි ඇත්තටම අපේ සතුට තීරණය කරන්නේ. අපි හැම දෙයක්ම කරන්නේ මේ සතුට සඳහා. ඒ සතුට ඇති වෙන්න නම් ආරම්භක පියවරේදී සිල්වන්ත විඳගෙන හැකි තාක් දුරට එක පැත්තකින් පරිත්‍යාග සීලත්වයේ දිනන විදිහට ඉන්නට ඕන, අනිත් පැත්තෙන් මෛත්‍රිය සාගත ඉන්නට ඕන. මෙන්න මේක තමයි ලෝකයේ තුල සාර්ථක වෙන ක්‍රම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් පින්වත්නි මෙතනින් බුදුදහම නැවතිලා නැහැ. අපි ලෝභය අඩු කරගෙන හිටියත්, අපි ද්වේෂය අඩු කරගෙන හිටියත්, අපි තාමත් අවිද්‍යාව තුල ඉන්නේ, අපි තවමත් භවය තුල ඉන්නේ, අපිට තවමත් භව සංයෝජනේ තියෙනවා, අපි තවදුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ. පින්වත්නි මෙන්න මෙතනෙනුත් ඉහළ පියවරකට අපි ඔසවා තබන්නට තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ප්‍රඥාව දියුණු කරන ක්‍රමය. නැත්තම් ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේට සිද්ධවන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ ජීවිතේට මොකද්ද වෙන්නේ? ඔබට හිතෙන්න පුළුවන් ඔබ ඇසින් රූප දකමින් ඉන්නවා කියලා. ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ගෙදර යම්කිසි තැනක තියෙනවා, ඔබේ දූ දරුවන් යම්කිසි තැනක ඉන්නවා. මේ වගේ දේවල් ඔබට හිතෙන්න පුළුවන්. අතීතයේ දැකපු දේවල් නැති වුණත් ඇතැමිට ඔබට මේ මොහොතේ හිතෙන්න පුළුවන් ඔබ ඉස්සරහා මේ රූප ටිකක් පේනවා, ඔබේ කනට මේ ශබ්ද ටිකක් ඇහෙනවා කියලා හිතන් ඉන්නේ. මේ පේන රූපය මේ මොහොතේ පේන දෙයක් විදිහට ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තම පින්නතුනි යථාර්ථය මොකද්ද? ඔබ මේ ඇසට දකින රූපය ඔබට හිතෙන්නේ මේ වර්තමානයේ දකින රූපයක් කියලා. ඇත්තම පින්නතුනි හිත ඉතාම වේගවත්. ඒ වේගවත් බවකට වචන වලින් නිම කරන්න බෑ. අපි ඇසට රූපයක් දැකලා ඒක තේරුම් ගන්නකොට අර මුලින් දැකපු රූපයත් ඒ රූපය දකින හේතු වෙච්ච ඇසත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් චක්කු විඥානයේ මේ සියලුම අවස්ථා නිරුද්ධ වෙලා අවසන්. ඔබ මේ මොහොතේ බණ කියන මේ හාමුදුරුවෝ දිහා බලන විටත් අහවල හාමුදුරුවෝ කියලා හඳුනා ගන්න ඕනේ නැහැ. බාහිර රූපයක් තියෙනවා කියලා දැනගන්නකොටම ඔබ දැනගන්නේ ඇසින්වත් රූපෙන්වත් චක්කු විඥානයෙන්වත් චක්කු සම්පස්සයෙන්වත් චක්කු සම්පස්සජා වේදනාවෙන්වත් නෙවෙයි. දැනගන්නේ මොකෙන්ද? දැනගන්නේ මනෝවිඥානි. අර මුල් අවස්ථාටික ඔක්කොම ඉක්මවල ගිහිල්ලා සීස් වෙලා අපි මේ දේ දැනගන්නේ චක්කු විඥානයෙන් නෙවෙයි මනෝවිඥානයෙන්. ඔබ මේ ඇහෙන හඬ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ සෝත විඥානයෙන් නෙවෙයි මනෝවිඥානයෙන්. ඉතාම සරල උදාහරණයක් කියන්නම්. අපි පාරේ යනකොට, අපි වාහනයක් පදවනකොට අපි නිතරම බලන්නේ ඉස්සරහා බලාගෙන යන්නේ. අපි ඉස්සරහා බලාගෙන තමයි අපි ඩ්‍රයිව් කරන්නේ. නමුත් අපි ඉන්නේ කොහෙද? ඉන්නේ පිටුපස්සෙ ඉන්නේ. ඒ ඉන්න තැන කලින් ඉක්ම වෙච්ච තැන තමයි රෝද හතර තියෙන්නේ. නමුත් අපි කවදාවත් රෝද හතර දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි ඇවිදිනකොට කකුල් දෙක දිහා බලාගෙන ඇවිදින්නේ. අපි ඇවිදින්න කකුල් දෙක දිහා බලාගෙන නෙවෙයි, අපි බලන්නේ ඇවිදින්න ඉස්සරහා දිහා බලාගෙන. දැන් අපි ඉන්නේ ඉස්සරහයි කියලා අපි හිතාගෙන තමයි යන්නේ. නමුත් කකුල් දෙක තියෙන්නේ මෙතන. අන්නේ වගේ පේනතුනින් මේ ඇසක රූපය දකිනකොට හිතන්න එපා මේ පේන්නේ ඇසෙන් කියලා මේ පේන්නේ මනෝවිඥාණයෙන් ඒ මනෝවිඥාණයෙන් මේක තේරුම් ගන්නකොට අර මුල් අවස්ථා සියල්ලක්ම අවසන් ඉවරයි යම් කිසි කෙනෙක් ඇසක රූපයක් දකිනකොට ඒ ඇසේ රූපයෙන් සතුට වෙනවා නම් යම් කිසි කෙනෙක් කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ බාහිර තියෙනවායි කියලා සතුට වෙනවා නම් ඔහු ඉන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි ඔහු ඉන්නේ මෝඩකමේ ඉන්නේ ඉග්නරන්ස් එකේ ඉන්නේ ඩිලූෂන් එකේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථයේ ලෝකෙට අනාවරණය කරපු ධර්ම මෙන්න මේ ධර්ම තේරුම් ගත්තට පස්සේ තමයි බුදුහාර සඳහන් කරේ මට පෙර නොයසු විරුද්ධ ධර්මක් පහළ වුණායි කියලා එදා ජයශ්‍රී මහා බෝධියේදී මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ බුදුහාමර සඳහන් කරනවා පොබ්බේ අනුසුසතේසු ධම්මේසු චක්ක මුදපාදී ඥානං මුදපාදී ආදී වශයෙන් මට පෙර නොයසු විරුද්ධ ධර්මක් පහළ වුණායි කියලා මුළු ලෝකෙම මිනිස්සු සියලුම විද්‍යාඥයන් උගතුන් විද්වතුන් හැම දෙනාම කටයුතු කරන්නේ සාකච්ඡා කරන්නේ සංවාද පවත්වන්නේ පරීක්ෂණ කරන්නේ කුමක් පිළිබඳවද මේ බාහිර ඉදිරියේ රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඒ බාහිර රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් හැටියටයි ඕන් පරීක්ෂණ කරන්නේ ඒ විතරක් නෙවෙයි මේ පේන රූපය ඕනෑම කෙනෙකුට ඕනෑම කාලයක එක සමානව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා හිතාගෙන නමුත් එහෙමත් නැහැ මේ පේන රූපය මේ මොහොතේ ඔබේ ඇසට පේන රූපය මේ මොහොතේ ඔබේ මනසට සාපේක්ෂව පහළ වෙන රූපයක් මේ තියෙන්නේ ඔබේ මනස මේ මොහොතේ වෙනස් වුණොත් මේ වටේම බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට මේ පේන්නේ බාහිර තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මේ මොහොතේ තමන්ගේ ඇසට කර්මානුරූපව ඇසේ ශක්තිය අනුව පේන දේ තමයි මේ මොහොතේ පේන්නේ. ඕනෑම මොහොතක මේක වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි දන්නවා අපි යම්කිසි වෙලාවක දුකෙන් ඉන්නවා නම් අපි යම්කිසි වෙලාවක අසතුටකින් ඉන්නවා නම් යම්කිසි වෙලාවක අපේ හිතේ රාග ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන වෙලාවේ අපේ මනසේ ස්වභාවය මොකක්ද කියලා අපි දන්නවා මොකද මනසේ ස්වභාවය අපි අවිද්‍යාවෙන් ඉන්නේ පිටස්තර කෙනෙක් ගැන දැඩි ආසාවක් ඇති වෙනවා නම් යම්කිසි දෙයක් ගැන ලෝභයක් ඇති වෙනවා නම් බාහිර කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් අපි හිතන් ඉන්නේ බාහිර කෙනාට මට යමනාපය ඇති වෙන්නේ කියලා. ඇත්තටම මමනාප වෙලා තියෙන කාත් එක්කද? අපේම හිතටයි හිතක් එක්කම යමනාප වෙලා තියෙන්නේ. කාට හරි ආශා කරා නම් ආස කරක් තියෙන්නේ මේ වෙලාවේ තමන්ගේම හිතටමයි. දැන් බලන්න මේ පිනතුන්ගේ මෑණියන් මීට 3 මාස කලින් මිය ගියා. ඔබට හිතෙන ඔබ තාමත් අම ජීවත් වෙනවා කියලානේ. ඇත්තටම පින්නොතුනි බලන්න අම්ම ජීවත් වෙන අවස්ථාවේ ජීවත් වෙන කාලේ ඔබ හිතනවද ඇත්තටම අම්මගේ රූපය ඔබ පරිශීලනය කරා කියලා අම්මගේ රූපය කියලා ඇල්ලුවා කියලා හිතනවද ඔබ අම්මගේ කටහඬ ඇහුවා කියලා හිතනවද ඒ අම්මා කියලා නිර්මාණය කළේ මනසෙන් ඒ රූපය දකිනකොට ඒ ශබ්දය අහනකොට ඒ අපි ඇහුවෙත් මනෝවිඥාණයෙන්මයි ඒ දැක්කෙත් මනෝවිඥාණයෙන්මයි එහෙනම් පින්නතුනි මිය ගිය අම්මා ජීවත් වෙච්ච අම්මා වෙනසක් තියනවද කිසිම වෙනසක් නැහැ පින්නතුනි ගැඹුරින් ධර්මානුකූල බැලුවොත් මිය ගියපු කෙනත් ජීවත් වෙන කෙනත් අතර ඇද්ද නැද්ද කියන එක තීරණය වන්නේ ඒ තැනැත්තා ගැන තමා හිතනවාද නැද්ද කියන කාරණේ මත අම්ම ගැන සිතනවා නම් සිතන ඕනෑම මොහොතක අම්ම තමයි ජීවත් වෙනවා අම්ම ගැන නොසිතා ඉන්න අවස්ථාවක් තියෙනවා නම් අම්ම තමගේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම බලන්න පින්නතුනේ අම්ම ඇත්තටම ජීවත් වුණේ. අම්ම වැඩිපුරම ඔබේ ජීවිතේ ජීවත් වුණේ කොයි කාලෙද? මේ ගත වුණු 3 මාසෙ. ගත වුණු 3 මාසෙ තමයි ඇතැමිට ඔබ අම්ම ගැන වැඩිපුරම හිතන්නේ නැත්තේ. ඒ කියන්නේ වැඩිපුරම ඔබ අම්මත් එක්ක ජීවත් වුණේ මේ 3 මාසෙ. මේකයි යථාර්ථය පින්නතුනේ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නේ අපේ මේ සම්පූර්ණ සම්බන්ධතා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහ අපට තිබුණට අපි සම්පූර්ණම ලෝකයක් එක්ක සම්බන්ධතා පවත්වන්නේ අපේ මනසත් එක්ක. අන්න ඒ මනසක් ස්ථිර දෙයක් නෙවෙයි. ඒ මනසක් ආත්ම දෙයක් නෙවෙයි. ඒ මනසත් හේතු මත නේමෝති හටගෙන මෙතනම නිරුද්ධ වෙන යථාර්ථයක් කියලා දකින්න. එතකොට එක පැත්තකින් අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා, අනිත් පැත්තෙන් අභ්‍යන්තර මනසිනුත් නිදහස් වෙනවා. අපට පේන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ යථාර්ථය විතරයි. මේ යථාර්ථය දැක්කොත් ඔබට හිතේ සමහර විට ඔබ හිතයි සමහර විට එහෙනම් ගෙදර අනිත් වැඩවල ටික කරගන්න බැරි වේදෝ කියලා. දරුවන්ට උගන්නන එක, ගෙදර දොර පිරිසිදු කරන එක, රැකියාවට යන එක කරන්න බැරි වේදෝ කියලා හිතේ සමහර විට නේද? පින්නොතින් මේ යථාර්ථය මෙනෙහි කරන කෙනා තමයි වඩාත්ම ජීවිතයේ අර්ථවත් දේවල් කරන්නේ. අද ඔබ දරුවන්ට සලකන්නේ කොහොමද? අද ඔබ දරුවන්ට සලකන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා, කෑම ටිකක් දෙනවා, ගියක් හදා දෙන උදව් කරනවා, වාහනයක් කරන් දෙ මේඩින් කරන්නේ නේ? ඇත්තටම ඔබ දරුවන්ට දුක නිදහසන උදව් කළද මේ තියෙන්නේ? ඔබ මේ ඊට වහලක් සහ බඩට ආහාර ටිකක්, කයට වතක්, ඇඳුමක් දීපුව විතරයි මේ කළේ. ඔබ ඇත්තටම මේ දහම තේරුම් ගත්ත දවසට ඔබට වඩාත්ම කරුණාව ඇති වෙන්නේ තමන්ගේ දරුවන් කෙරේ. ඉක්මනට දරුවන්ටත් මේ දහම දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ළඟම ඥාතීන් තමන්ට අහිමි වෙන්න කලින් හැකිතාක් ඉක්මනට සුගතියට යන්නට, මෙතනින් පස්සේ තමා භවයකට යනවා නම් ඒ භවය දුගතිගාමී භවයක් නොවන විදිහට කටයුතු කරනවා. දැන් බොහෝ දෙනෙක් මරණයට බයයි. මේ රෝගියත් එක්ක බොහෝ දෙනෙක් රෝගෙත් ඇතිගෙන ඉන්නේ, කොයි වෙලාවෙ මරණයට පත් වෙද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. නමුත් වෙනොත්නේ අපි තම අවුරුදු 100ක් ජීවත් වුණත් අපි හැමදාම ජීවත් වෙන්නේ, අපි අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. බුදුදහමට අනුව ගත්තොතින් මැරෙන දවස නෙවෙයි වැදගත්කම වෙන්නේ පින්නතුනි. අපි ඇතැමිට හෙට මියන්න පුළුවන්, නැත්නම් තව අවුරුදු 25කින් මියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඇතැමිට හෙට මිය ගියොතින් ඔහු සුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැමිට තව අවුරුදු 25කින් මියන කෙනා එයාම මිය ගියොතින් ඇතැමිට දුගතිගාමී වෙන්නත් පුළුවන් නේද? එතකොට වඩාත්ම සාර්ථක හෙට මිය ගිහිල්ලා සුගතිගාමී වෙන කෙනාද අවුරුදු 25කින් මිය ගිහිල්ලා දුගතිගාමී වෙන කෙනාද සාර්ථකද? ඔබ නම් හිතයි ඇතැමිට 25ක් ජීවත් වුණත් කොහොම හරි කමන්නේ නැහැ කියලා නේද? නමුත් වෙනතන බුදුදහමෙන් එහෙම කියන්නේ නැහැ. ඇයි මේ මිනිස් ආත්ම භාවයෙන් පල්ලෙහාට ගියොතින් පින්නතුනි ආයි කල්ප ගානකින් අත උඩට ගන්න එක ලේසි නැහැ. අන්න ඒ නිසා බුදුදහමෙන් අවධාරණය කරන්නේ මැරෙන ආකාරයවත්, මැරෙන දිනේවත්, මැරෙන ස්ථානයවත් නෙවෙයි. බුදුදහමෙන් අවධාරණ යොමු කරන්නේ උපදින ස්ථානය ගැනයි. අන්නේ උපදින ස්ථානය පිළිබඳව අපි නිතර නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඒ සඳහා අපි මනස සෝදානම් කරගෙන ඉන්නට ඕන. අපි කොයි මොහොතේ මිය ගියත් දුගතිගාමී නොවන විදිහට මනස සකසාගෙන ඉන්නට ඕන. තමන් ගැනම තමා කල්පනා කරලා බලන්න. තමා මරණයට පත් වෙන මොහොතේ ඊළඟට සුගතියට යන්න පුළුවන් විදිහට තමා මානසිකව සෝදානම්ද කියලා. බොහෝ දෙනෙක් කියනවා නම් දුගතිගාමී වෙන්නේ නැහැ කියලා නේද? මේ පින් කරන පින්තුණින් ඉන්නේ බොහෝ විට දාන ආදී පින් දාන් සීල ආදී ප්‍රතිපත්ති පුරන පින්තුණින් ඉන්නේ. ඔබ බොහෝ දෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. නමුත් පින්තුණි, ඇතැමිට අපේ මරණාසන්න මොහොත අපි හිතන තරම් සරල දෙයක් වෙන්නේ නැහැ. ඇතැමිට බලවත් රෝගයකින් අපි මියන්න පුළුවන්. ඇතැමිට අවසාන මොහොතේ වතුර ටිකක් දෙන්න කෙනෙක් නැතුව බොහොම සාපිපාසාවෙන් මියන්න පුළුවන් අපි. දවස් ගාණක් එක තැනක ඉඳගෙන දැඩි වේදනාවකින් මියන්න පුළුවන්. ඇතැමිට සතුරෙකුගේ ප්‍රහාරයකින් මියන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක මිය ගියත් තමා දුගතිගාමී නොවන විදියට තම තමන් මානසිකත්වයේ සකසාගෙන ඉනවාද කියලා බලන්න. මෙන්න මේකෙන් තමයි අපේ සාර්ථකත්වය බලන්නේ. ඒක මරණ මොහොතේ ඇති කරගන්න දෙයක් නෙවෙයි. ඒක තමා හැකි ඉක්මනින් මේ හැකියාව, මේ කුසලතාවය අපි ඇති කරගන්නට ඕනේ. මේක බලන්න සලකුණු කිහිපයක් තියෙනවා. දිනකට වැඩිපුර තමන්ට මතක් වෙන තමා කරපු හොඳ යහපත් දේවල් නම්, නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවර නම්, ලෝකෙ හිටිය සත්පුරුෂය පිළිබඳව නම් තමට හිතෙන්නේ, තමා රැකපු සීලය ගැන නම් තමට හිතෙන්නේ. මෙන්න මේකෙන් තමට යම්කිසි විදියක සහතිකයක් දෙන්න පුළුවන් තමා සුගතියට යනවා කියලා. මේක තමයි පින්නතුන නියම ඉන්ෂුරන්ස් එක. මේ සුගතියට යන එක විතරක් නෙමෙයි බුදු දහමෙන් සඳහන් කරන්නේ දුකේ නිදහස් වෙන එක. මේ මොහොතේම තමා කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ඉනවද කියන කාරණේ. ඇත්තටම ඔබ බුදුහාඳුරන්ට ආදරේ නම් ඇත්තටම ඔබ ඔබට බණ කියන ස්වාමීන් වහන්සේලාට මේ ධර්මයේ වසර 2600ක් ආරක්ෂා කරපු ඒ උතුම් ස්වාමීන් වහන්සේලාට ඔබ ගෞරවයක් කරනවා නම් ඔබ නිතරම බැලිය යුතු කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි තමන් බලන්න තමන් දැන් ප්‍රඥාවෙන් දෙන්නේ කියලා. ඇහැට රූපයක් පේනකොට බලන්න තමා මේ රූපය දැස රූපේ විඥානට්ඨියක් වෙලා විඥානේ බැසගෙනද ඉන්නේ ඒ රූපය දකිද්දී ඒ රූපය දකින්න මනසින් කියලා මනස පැත්තෙන්ද මයින්ඩ්ෆුල්නස් එකේ දින්නේ කියලා බලන්න. තමන්ට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ පිට කරන කෙනා පිළිබඳව හිත තියෙන්නේ ඒ ශබ්දේ නිරුද්ධ වෙලා තමා මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඉන්නේ කියලා බලන්න. ඔබට රසවත් කෑමක් ලැබෙනකොට ඒ කෑමේ රසය ගැන කෑමේ ලස්සන ගැන කෑම උයපු කෙනා ගැනද මතක් වෙන්නේ? මතක් වුණත් තමන්නේ දිනේ දරසට වෙල තියෙන කෙනා ගැන ඉතින් මතක් වෙනවා අපට. නමුත් වෙනතුනේ අපි ප්‍රඥාවෙන් දකින්නට ඕන මේ රසය තමා භුක්ති විඳිනකොට රස විඳින්නේ මනසින් කියන එක. ඒ කෑම දකිනකොට දකින්නේ මනසින් කියන එක දකින දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් ඉතින් බාහිර ලෝකයකට අපිව කන්ට්‍රෝල් කරන්න බෑ. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණං. අපේම සිත පිළිසරණක් කරගෙන රැකවරණයක් කරගෙන ඉන්න. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා ධර්මයේ පිළිසරණක් කරගෙන ඉන්න වෙනත් පිළිසරණක් නෑ කියලා. මෙන්න මේක තමයි මේ ලෝකයේ නැමැති මේ විලෙහි හරියට පියුමක් වගේ නෙළුමක් වගේ ලෝටස් එකක් වගේ පද්මාකාර ජීවිතය කියන්නේ මේක. මේ ලෝකේ සමාජින පුද්ගලයන් ධර්මය ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ලෝකේ මිනිස්සු බොහොම ආශාවෙන් ඉන්න ලෝකයක අපි මේ ඉන්නේ. අන්නේ දැඩි ආශාවෙන් ලෝභ ගමෙන් ඉන්න ලෝකයේ තුල මම ලෝභකම් නොකරන කෙනෙක් කියලා තමන්ට සතුට වෙන පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් අනිත් පැත්තේ අමනාපයෙන් ඉන්නේ. ඒ අමනාපයෙන් ඉන්න අය ඉන්න ලෝකයේ මම අනිත් කෙනාගේ අමනාපයෙන් නෑ නේද කියලා තමගෙන සතුට වෙන. මේ ලෝකේ බොහෝ දෙනෙක් අනිත් කෙනෙක් දිනන විට ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. අන්නේ ඊර්ෂ්‍යා කරන ලෝකයේ මට ඒ ගැන කිසිම ඊර්ෂ්‍යාවක් නෑ නේද කියලා තමගෙනම සතුට වෙන. මේ ලෝකයේ බොහෝ දෙනෙක් මානසික රෝගීව ඉන්නේ. සුසුකම්වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනසේසු විහරාමනාතුර. මානසිකව රෝගීන් ඉන ලෝකයේහි මම මානසිකව නිරෝගී වෙන කෙනෙක් කියලා තමන් ගැන තමන් සතුට වෙන. මෙන්න මේ සතුට ලැබෙන්නේ කොමකින්ද? එක පැත්තකින් හැකියාවක් සිල්වන්ත වෙන්න කායික වාචික සංවරය ඇති කරගන්න. අනිත් පැත්තෙන් හැකියාවක දුරට සමතය එක කුසල අරමුණක හිත ප්‍රැක්ටිස් කරන්න කාලය වැඩි කරගන්න. අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න. ඒක පිනොතන බෞද්ධයක් වෙන්න ඕනේ. සිල්වන්ත වෙන්නටයි, හිත සමාධිමත් කරගන්නටයි, මයින්ඩ්ෆුල් වෙන්නටයි බෞද්ධයෙක් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ජීවිතයේ සතුට විඳින කැමති නම්, දුකෙන් නිදහස් වෙන කැමති නම්, අන්න එවෙනයට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඔබේ ඉන්න යාළුව හැම දෙනාටම මේක උගන්වන්න. මේක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. පුළුවන් තරම් සිල්වත් වෙන කියලා උනන්දු කරවන්න. පුළුවන් තරම් හිත ඒක අරමුණකට ගන්න භාවනාවක් කියලා දෙන මෛත්‍රී භාවනා වගේ එකක්. පුළුවන් තරම් සතිමත් බවෙන් ඉන්න කියලා කියන්නේ. යාළ බෞද්ධ වෙන්න ඕනේ. එයා නාමිකව බෞද්ධ නොවන ඔහු හදවතින් බුද්ධ ශ්‍රාවකයෙක්. ඔහු මේ ලෝකෙට සාන්තියක් කරන කෙනෙක්. ඔහුගෙන් මේ ලෝකේ කිසිම කෙනෙකුට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා මෙලවත් නිවෙන සැනසෙන කෙනෙක්. ඒ පුද්ගලයා ජනිත කරපු දෙමෝපියන්ට ආශිර්වාදයක්. ඒ පුද්ගලයා ඉන්න රටටත් ඒක ආශිර්වාදයක්, ලෝකෙට ආශිර්වාදයක්. මෙන්න මේ සඳහා මගේ ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගනිමු. ඉතින් ආදරණීය අම්මා වෙනුවෙන් අම්මාගේ තුන් මාසේ පින්කම වෙනුවෙන් සිදු කරන මේ පින්කමේදී ඉතින් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කළේ. ඉතින් අපි සාකච්ඡා කළේ එක පැත්තකින් කලගුණ සැලකීමෙන් ඉන කෙනා දානය මැනවින් දීලා දානය අවංකව දුන්න නම් තමන්ට කල්යාණ මිත්‍රයන් ජීවිත මුණ ගැහලා තියෙනට ඕන. මේක හොඳට මතක තියාගන්න. හරි දහම්මගක් කියා දෙන කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැසුවේ නැත්නම් ඒකෙන් එක සලකුණක් කියනවා. තමා හරියට අවංකව දානේ ජෙනරල් සිටි එක ප්‍රැක්ටිස් කරේ නැහැ කියන එක. හරියට දානේ ප්‍රැක්ටිස් කරා නම් ප්‍රඥාවන්තව නුවණින් හරියට දහම් මැසේජ් එක තමයි ලැබෙන්නට ඕන. ඒක හඳුරු කෙනෙක් වුණ ගහන්න ඕනේ. අද ඉන්ටර්නෙට් එක තියෙනවා තමන්ට. තමන්ගේ ගෙදර ඉඳගෙන තමන්ගේ ජංගම දුරකථනයෙන් තමන්ගේ හෑන්ඩ්ෆෝන් එකෙන් තමන්ට ලෝකෙ ඉහිලම වනහන්න පුළුවන්. ඒ අහන්නට හිත යෙදෙන්නේ, ඒ අහන තරම් නුවණක් තමන්ට විවෘත වෙන්නේ තමන්ගේ හදවතේ කෘතඥතාවය සහ මේ පරිත්‍යාග සීලත්වය කියන ගුණාංග දෙක තියෙනකොට තමයි අනිත් සියලුම ගුණාංග ටික දියුණු වෙලා ගිහිල්ලා තමන්ට මේ ආධ්‍යාත්මික ගමන් වාගේ ඉහළම තලයට යන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වගේ රටක ඉන්න ඔබ ගාක් වාසනාවන්ත පින්නතුනි. සසර හුඟක් පින්කලාපු අය. මේක සරල දෙයක් කියලා හිතන්න එපා. ඔබ මේ වගේ රටකට ආවේ. ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලාංකික දෙමෝපියන්ට දරුවෝ වෙල ඉපදුනේ නිකන් නෙවෙයි. සසර කලාව ලොකු පින කානිසංශයක් විදියට. අන්නේ පින ලැබුණේ මොකක් සඳහාද ඔබට? මෙන්න මේ මැසේජ් එක තේරුම් ගන්න. මේ මැසේජ් එක ප්‍රැක්ටිස් කරන්න. මරණයට පත් වෙන දවසට හරි කලින් උපරිම ලෙස මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න අය මේ සියලුම වපසරිය සියලුම සාධක ටික තමාට සැකසিলা තියෙනවා. අපි මෙතනින් ප්‍රයෝජන නොගත්තොත් පින්නතුනි අපිට අවුරුදු 100ක් ජීවත් වුණත් අපේ ජීවිතේ වටිනා ජීවිතයක් වෙන්නේ නැහැ. අපි හෙට දවසේ මිය ගියත් අපිට මේ දර්ශනය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් සහිතව සතිමත් බවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් උද්‍යාභේගාමී ප්‍රඥාවෙන් ඇතිවීම නැතිවීම දකිමින් හේතුඵල ධහම දකිමින් ජීවත් වෙන්න පුළුවන් නම් යෝචේ වස්ස සතන් ජීවේ අපස්සන්දාම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං කියලා දේශනා කළා. මේ ධහම නොදක අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා මේ ධහම දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා බුදුහාමර දේශනා කළා. එනිසා පින්වත්නි සිහියෙන් නොවනින් උපරිම කාලය ගත කරන්න ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න. මේක නිකරුණේ දියවැල යන්න ලැබිච්ච ජීවිතයක් නෙවෙයි. ලොකු උපාධියක් අරගෙන වටිනා වාහනයක් අරගෙන ලොකු ගෙදරක ඉඳලා මේ යන ලැබිච්ච ජීවිතයක් නෙවෙයි මේක. අපි ගහක් යටක හිටියත් මේ ප්‍රඥාවෙන් ඉහළම මට්ටමට අපි හිත දිනු කරගන්නයි මේ සියලුම සාධක ටික අපට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනට ගන්නට අදිස්ථාන කරගන්න. ඒක තමයි ඇත්තටම අපේ අම්මා තාත්තට ලබා දෙන ලොකුම වටිනාකම. ඒක තමයි ඇත්තටම අපේ අම්මා තාත්තට කරන ලොකුම සැලකිල්ල. ඒක තමයි මෙවැනි උතුම් දහමක් ලෝකයට අනාවරණය කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපිට කරන්න පුළුවන් ලොකුම සැලකිල්ල. මේක තමයි වසර 2600ක් මේ දහම ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ස්වාමින් වහන්සේලාට අපිට කරන්න පුළුවන් උපරිම කෘතවේදීත්වය කළමන සැලකීම. දෙමෙතනින් හුඟා සත්පුරුෂ පින්නතුන් හුඟා පින්දහම් කරන පින්නතුන් අනිත් අය කෙරෙහි බොහොම මෛත්‍රී සාගතව කරුණාවෙන් කටයුතු කරන ශාසනය ගැන බොහොම හැඟීමක් තියෙන පින්නතුන් තමයි ඔබ හැම දෙනෙක්ම. ඒ ගැන අපි ඔබ හැම දෙනාම අගය කරනවා. ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. වඩ වඩාත්ම ඔබ මේ සිද්ධ කරන දානාදී පින්දහම් යුතුයකම් ගුණදහම් වඩ වඩාත්ම සම්පූර්ණ කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නියුතුම් පින්කමෙන් ජනිත කරගත් ආව පුණ්‍ය ඵලය මේත මාස 3කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් සිල්වියා විජේතුංග මාතාව මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් වේ හැකි යම් තාක් ඥාතින් වෙත්නම් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මිය ගිහිපු ආචිල සියලින පුළුවන් අමල තාතල වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන් ඒ යම් තා ප්‍රමාණයක් මින් බලාපොරොත්තුෙන් සිටින්නම් ඒ සියලු ඥාති හුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. මේ ලෝකයක් සම්බුද ශාසනයක් රැක දෙත්වා. විශේෂයෙන් ලෙඩ දුක් වලට පත්ලිනායට දෙවියන්ට කළ හැකි යම් ආශිර්වාදයක් වෙත්නම් දෙවියන් විසින් ඒ අය රැක දෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, ඒ ආදරණීය පින්වන්ත මෑණියන්ගේ ගුණ සිහිපත් කරලා තුන් මාසෙන් සිද්ධ කරන්න බලාපොරොත්තුණු පින්කම, ඉතින් බොහෝ දෙනෙක් සහභාගී වෙලා මේ පින්කම සිදු කළේ. ඉතින් සන්ධ්‍යා නෝනා මහත්මියටත් අනෝම නෝනටත් ඒ පවුලේ ඥාතීන්ටත් උපකාරයක් පිණිස එයාට මේ පින්කම වඩාත් මාර්ථවත් කරගන්න පුළුවන් විදිහට මේ බොහෝ දෙනෙක් විහාරස්ථාන රැස් වෙලා පින්කම සිදු කරපු අවස්ථාව. ඒ නිසා මේ විහාරස්ථානය ආරම්භ කර මොහොතේ පටන් වසර 40කට අධික කාලයක් මේ සිදු කරගත් සියලුම් පින්කමල ආශිර්වාදයනොත් පින්වත් ඔබ හැම දෙනාටම මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පුණ්‍ය භූමියේ සිට ඔබ මේ අද සිදු කරගන්නා ලද මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විහාරස්ථානය මේ මට්ටමට පත් කරගන්නට බොහෝ අය බෙහෙස මාසින කටයුතු කළා. පසුගිය වසර 40කට අධික කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් කලාව කැපවීමල ප්‍රතිඵල විදියටයි මේ විහාරස්ථානය මේ විදියට මේ මට්ටමට පත් වුණේ. ඉතින් මෙතන ඉන්න පිනතුණු බොහෝ අය තමන්ගේ ශක්ති ප්‍රමාණය උදව් උපකාර කළා, ඒ වගේම ආශිර්වාද කළා, මේ දේශ අධ්‍යක්ෂක සතුරු වුණා. ඒ නිසා ඔබ හැම දෙනාමත් මේ උතුම් සත්කාරයේ කොටස් කරවන් බවට පත් වෙනවා. ඔබ හැම දෙනාමත් සතුටට පත් වන්න මේ වෙන විහාරස්ථානයකට ඔබේ දායකත්වයේ දැක්වුවා. බුදුදාම සංඝ කියන තෙරුවන වැඩසිටිනට මේ ස්ථානයක් පුදු බිමකට ඔබේ දෑතනොත් අනුග්‍රහ දැක්වුවා කියලා ඔබ හැම දෙනෙක්ම එක වගේ සතුටට පත් වන්න ඒ කුසලය දිනු කරගන්න. මේ සියලුම පින්කම් ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ පින්කම ලස්සන කරගන්නට ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත්, ඒ වගේම අපේ ධම්මපීති හාමුදුරුවෝ සිරනන්ද හාමුදුරුවන්ගේ ලොකු කැපවීමක් හේතුණා පින්කම ලස්සනට කරන්නට. ඒ නිසා අපි උන්වහන්සේලාටත් ආශිර්වාද කරනවා, උන්වහන්සේලා සිදු කරන මේ සියලු කටයුතු සඵල කරගන්නට, උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු ආධ්‍යාත්මික කටයුතු දින දින සඵල කරගන්නටත් මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.